සංසාර සාරෝග විනීතනේ සම්සන්නීත සාතං සුචිසාර දේසං සන්දේරකං ස්වන්න අනුකලාසං සංලාපනේසින් පනමේ විසාසං සංසාබිගං කේවල මොහනාසං සන්නාහ කම්මාර රණී විසේසං සංසේවිතං දාසි මුදාර ආසං සංහාර ධම්මං කනමේ සදාසං සන්දස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාර ගාමින් සුචිසාර වාසං සංවාර සංගම් පනමේ රසාසං සතර සැඩසායුර නවතා නිවන් වැද පැතිර නැති දිරිමත් රං පතක් ලෙද නිතර දිනෙන තුම් සදහම් දෙසන ලද වැතිර වදිනි මගේ සම්බුදු මහිමේ සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදතුන් ලෙසින් මර යුදයෙහි දිවි රකින සුරින් සතුට දෙන කෙලෙසුන් ඇදේ නසන වඳිනෙන් දැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතෝ පවු හැම නසන බවමෙ සුනු විසුනු කරමිති ගුණ පුරන ලත් සැප දමා කර පෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතාකින් සරු මහා සංගන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛං සච්ච අතිංකමං අරයන් චත්තංගිකං මංගං දුක්ඛෝප සමගාමිනන්ති. සාදු සාදු. ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරවාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයයි සැදැවත් වාසනාවන්ත පින්තුනි, මෙම විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහනෙහි 2017 නොවැම්බර් ඉල් මාස සිදු කෙරෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවයි දැන් මේ අප ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. අද පින්තුනි අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ සම්බුදු සසුනේ එන සියලුම වැදගත් මාතෘකාටික එකට හැරිතල තියෙන සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳවයි අද අප සාකච්ඡා කරන්නේ. ඉතින් කරුණ හුඟක් තියෙනවා කියලා කලබල වෙන්න එපා. මේ දෙක ඔක්කොමගෙම එක සම්බන්ධයක් තියෙනවා. ඉතින් කෙහෙල් කනක් ගත්තොතින් කෙහෙල කෙනේ ගෙඩි හුඟක් අල්ලගෙන යන්න ඕන කියලා බය වෙන්න එපා. කෙහෙල් කනේ නැත්නම් අල්ලගත්තට පස්සේ ඔක්කොම ගෙඩි ටික එකටම යනවා. ඒ වගේ තමයි ධර්ම කරුණු හුඟක් කියදලා තිබුණට පින්නතුනේ මේ සියල්ලක්ම එකට කැටි කරලා ගන්න තැනක් තියෙනවා. නමුත් ඒ සම්බන්ධය අපි දැනගන්නට ඕන. ඒ නිසා තමයි මේ කරුණු සියල්ලක්ම එකට ඒකරාශි කරලා ඔබට අප ප්‍රදානය කරන්න බලාපොරොත්තු වන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපශ්‍රවණය කරනකොට අප සාකච්ඡා කරනකොට අපට වේදනා වේදනීය වශයෙන්ම බලන්න පුළුවන් එක සැබෑ සත්‍යධර්මයක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට ඒ අහන මොහොත තුළම පින්නතුනි අපේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය අඩු වෙන්නට ඕන. ඒක තමයි ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ලක්ෂණය. අපේ නිවීම ඇති වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විමුක්තායතන නැත්නම් කෙලෙසුන්ගෙන් මිදීමට පත් වෙන අවස්ථා පහක් ගැන යම් ස්ථාතරෙන් එකක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. අපි ධර්ම ශ්‍රවණය කරනකොට, ධර්ම සාකච්ඡා කරනකොට, ධර්ම දේශනා කරනකොට මේ මොහොත තුළම පිනතුනි අපේ හිතේ නිවීමක් ඇති වෙන්නට ඕන. ඒක තමයි ධර්මයේ කියන සාන්දෘෂ්ටික ලක්ෂණය. ඒ නිසා ඔබ ධර්ම ශ්‍රවණය කරද්දී හොඳ අවධානයෙන් ඒ දේශනේ පුරාම හිත පිහිටවා ගන්න පුළුවන් නම් ඒ ධර්ම ශ්‍රවණයම ඔබට කෙලෙස් නිවෙන විමුක්තියක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබ දක්ෂ වෙන්න ඕන. පින්වත්නි, අපි මේ සම්බුද්ධ ශාසනයක් ලැබුවේ නිකන් නෙවෙයි. ඒ සඳහා සත්‍ය බොහෝ පින්කම් කරලා ප්‍රාර්ථනා කළා. ඒ පින්කම් වල ප්‍රාර්ථනා වල මහණී ආනිසංසයක් තමයි මේ අද අප මේ භුක්ති විඳින මොහොත. ලෝක ජනගහනයේ කෝටි 700කට වඩා ඉන්නවා, බිලියන 7කට වඩා ඉන්නවා. නමුත් මේ ජනතාව අතරින් මනුෂ්‍යයන්ට මේ සාධර්ම ශ්‍රවණය කරන ලැබිලා තියෙන්නේ ඉතාම සීමිත පිරිසකට. ඒ පිරිස අතරින් සාධර්මයේ නාමයෙන් නියම ධර්ම හඳුනා ගන්න පිරිස ඊටත් වඩා අඩුයි. ඒ නිසා ඔබ හුඟක් සතුටපත් ගන්න. ඔබගේ ජීවිතය තුළම මේ සාධර්මය ලැබෙන අවස්ථාවම තමයි ඔබේ ජීවිතයේ භාග්‍ය සම්පන්න අවස්ථාව කියලා කල්පනා කරන්න. ඉතින් ඒ සඳහා අපිට මේ ජීවිත දානය කරපු අපේ අමතාත්ත ගැන අපි ප්‍රකෘතිය වෙන්න ඕන. ඒ වගේම අපිට මේ ධර්ම ශ්‍රවණය කරන අද මේ මොහොත උදාන් කළ දෙන්නට මේ මහසු මණ්ඩලයේ සපයපු අපේ දායක පින්තුන් ජීවත් වෙන ඇත්තනොත්, මේ ගිහි පැත්තනොත් අපි සිහිපත් කරන්න ඕන. ඉතින් මෙතනත් ඒ වගේ හුඟක් පින්තුන් ඉන්නවා. ඉතින් බර්හන් මහත්තයත් ඒ වගේ කෙනෙක්. නායක මඳුර නිතරම ඔබතුමාගේ ගුණ ගැන කියනවා. ඉතින් මේ මන්ත්‍රණයට ගේනක් කලින් ඉඳන් මේ කරපු කැපවීම ගැන. ඉතින් ඒ වගේ හුඟක් පින්තුන් අපට මේ තත්ත්වය උදා කළ දෙන්නට ස්වාමීන් වහන්සේ හැටියට අපට මේ වගේ පහසුකම් සහිතව ධර්ම දේශනා කරන්නට, ධර්මයේ හැසිරෙන්නට ස්ථාන ලබා දීම පිළිබඳව ඒ පින්තුන්ටත් අපි ප්‍රකටව වෙනට ඕන. ඒ සියල්ලටම වඩා පින්තුනි වර්තමාන මේ මොහොත දක්වා මේ සද්ධර්මය වසර 2600 ශාසන කාලයක් පරපුරෙන් පරපුරට මේ ධර්මය රැගෙන ආපු අතීත මහා සංඝරත්නය අපි ප්‍රත්‍යක්ෂතාවයෙන් සිහි කරන්න ඕන. ඒ ස්වාමීන් වහන්සේලා තමන් අන්තගොල් සියලුම දේවල් කැප කරලා මේ ශාසනය වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා උන්වහන්සේලා නිආධ්‍යාත්ම ජීවිතය වෙනුවෙන් ඒ විතරක් නෙවෙයි මේ ශාසනීය විදිහට ගෙන යනට මහත් වූ කැපවීමක් කළා. ඒ නිසා යටිද සංඝයා කරපු කැපවීමේ ප්‍රතිඵලයක් තමයි අද අපේ බුද්ධ විදිනේ. ඒ වගේම අපේ යටිද දෙමව්පියන් ඒ දෙමව්පියන්ට ලැබෙන පින්වත් ධර්මයන් මේ ශාසනීය වෙන්නේ නිර්ලෝභීව දායාද කළා, දන් දුන්නා. ඇතැම් විට දුකෙන් කලේ ඇස් දෙකේ කඳුළු දෙක වගුරුවමින් තමයි කඳුළු වගුරුවමින් තමයි ඒ දරුවන් සාසනික පූජා කළේ. ඒ වුණත් එක සතුටෙන් කළේ ඒ අතේ දෙමව්පියන් කළා වූ කැපවීමේ ප්‍රතිඵලය තමයි පින්තුනේ අද අපට මේ වර්තමානයේ ශාසනයක් ලැබීම. ඒ නිසායි මේ හැම දිනාටම අප කරන ලොකුම කෘතඥතාවය තමයි කරුණ සැලකීම තමයි. ඒ බුදුරජාණන් වහන්සේගේ සත්‍යාරම හොඳින් ශ්‍රවණය කරලා හැකිතාක් දුරට අපේ ජීවිත තුළින් ඒක ක්‍රියාත්මක කරන්න ඕන. ඒ තරක් නෙවෙයි, තමන් ගෙදර ඉන්නවා නම්, තමන් යම් කිසි ස්ථානක ඉන්නවා නම් අනිත් අයට තමන්ගේ ධර්මයේ හැසිරෙන ගුණාංග පේන්නට ඕන. අන්‍යම පේනවා නම් තමයි වඩාත්ම අපේ ජීවිතයේ ප්‍රතිඵලයක් අපි ගන්නවා වෙන්නේ. ඉතින් ඒ කරුණ සිහිපත් කරමින් අදාප සාක්ෂාත් කරන්න බලාපොරොත්තු වෙන සත්‍තිස් බෝධිපාරිසික ධර්ම කියන මාතෘකාව මුලින් අපි කෙටියෙන් පැහැදිලි කළ දීලා ඊළඟ කරුණ සවිස්තරාත්මකව අපි දක්වන්නටයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් මේ කරුණ ටික සියල්ලක්ම සූත්‍ර කිහිපයක එකට ඒක රාශි කරලා තියෙනවා. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ මහා සපුලදාය සූත්‍රය, ඒ වගේම අංගුත්තර නිකායේන පහරාද කියන සූත්‍රය කියන සූත්‍ර දෙක තුළ විශේෂයෙන් මේ කරුණ තිස්සට ගැන කරුණු සාකච්ඡා වෙනවා. ඊට අමතරව ත්‍රිපිටකය පුරාම මේ 37 එක එක ග්‍රෝස් අපි කියමු පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආරස්තික මාර්ග, ඒ කරුණු එක එක කොටස් එක එක තැන්වල විස්තර වෙනවා. සංයුතෙන් කෑගත්තුතින් එක තැනක තැම්මිට සතිපට්ඨාන සංයුතය කියලා තියෙනවා. ඒකේ සතිපට්ඨාන ගැන විස්තර වෙනවා. සමහර තැනක ඉන්ද්‍රිය සංයුතය තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම විස්තර කරනවා. සමහර තැන්වල බල ධර්ම ගැන විස්තර කරනවා. අන්නේ වගේ එක එක තැන්වල මේ ග්‍රෝප්ස් වෙන වෙනම තවදුරටත් විස්තර කරනවා. අපි ධර්ම පිටකේ විශේෂයෙන් තවදුරටත් ගැඹුරට ගිහිල්ලා මේ කරුණ පැහැදිලි කරනවා. ඉතින් අද අප බලාපොරොත්තු වෙන්නේ මේ කරුණ සියල්ලේම තියෙන ඒකරාශී පදනම සාකච්ඡා කරන්නට. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගත්තොත් ඒ දේශනා කරපු ධර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සම්මුති සත්‍යෙ පිහිටලා කාමසකට සම්මාදිතිය මත පිහිටලා පුද්ගලයන්ට ස්වර්ගගාමි මාර්ගය බුදුදහමේ දේශනා කළා කියනවා. දානමයක් පුණ්‍ය කිරෙවත්තු, සීලමයක් පුණ්‍ය කිරෙවත්තු, භාවනාමයක් පුණ්‍ය කිරෙවත්තු කියලා ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියාවක් දේශනා කරනවා. මජ්ක්‍ධිම නිකායේ මහා චක්කාරික සූත්‍රයේ දැක්වෙන එකයි අත්ථ වික්ඛවේ සම්මාදිතේ සාස්ත්‍රවා පුඤ්ඤභාගියා උපදිවේ මක්ඛා කියලා. ශාස්ත්‍රවෝ පිනට බරවෝ උපදේ සම්පත් ගැන දෙන සම්මාදිටියක් තියෙනවා. අන්නේ සම්මාදිටිය පදනමෙන් තමයි ඔබ අප බොහෝ පින්කම් කරන්නේ. කඩින පින්කමත් කලේ ඒ සම්මාදිටිය මත පිළිදල තමයි. ඒ විතරක් නෙවෙයි අපි දෙන සාංගික දාන, සීල වැඩසටහන්, සාමාන්‍ය දානය, ධාතු ප්‍රදර්ශන මේ බොහෝ දේවල් අපි කරන්නේ මේ සම්මුති සත්‍ය නැත්නම් කම්මසකට සම්මාදිටිය මත පිළිදලා. ඒක තමයි බුදුදහමේ ආරම්භක පියවර. ඒ කම්මසකට සම්මාදිතේ ලක්ෂණය තමයි ඒක කරන්නේ අපේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය යම් කිසි ප්‍රමාණයකට අඩු වෙනවා. හැබැයි අඩු වුණත් ඒ කම්මසකට සම්මාදිතේ ලක්ෂණය තමයි අපේ ඇහැ ඉදිරියට රූපයක් එනකොට අපි හිතන්නේ කලින් තිබෙච්ච රූපයක් අපේ ඇස් දෙක හමුවේ පතිත වුණා, ඒක අපේ ඇස් දෙක පියාගත්තා, ඒක තවදුරටත් ඉතුරු වෙනවා කියන කාරණය. අපේ සිතට යම් සිතුවිල්ලක් එනකොට අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, පාරේ මේ මොහොතේ අපේ තියෙන වාහනේ වෙන්න පුළුවන්. ඒදී අපි සිහිපත් වෙනකොට අපිට මොකද හිතෙන්නේ? ඒකේ ඒ විදියට මෙතනම තියෙනවා. මම හිතන්නේ කලිනුත් ඒක තිබ්බා. ඒ කලින් කිමෙච්ච දේ තමයි මම දැන් හිතුවේ. ඉතල ඉවරනාට පස්සෙත් මම වෙන දෙයක් හිතුවත් වාහනේ හැමම තියෙනවා. ඒ බඩු ගෙවල් ඔක්කොම මේ විදිහට තියෙනවා කියලා තමයි හිතෙන්නේ. ඒක නෙක් නෙමෙයි. ඔබ කරපු පින්කම්, සාමයෙන් වහන්සේලා කරපු දානමය පින්කම්, ශ්‍රී පාදේ ගිය ආකාරය, රුවන්වැලි සෑය වහන්සේට කරපු පූජාවල්, යැකිනි මහ බෝධීන් වහන්සේට කරපු පුද පූජා, දන්ද දාතුන් වහන්සේට කරපු දානමින් පින්කම්, ඒව සිහි කරන කොටත් ඔබ ඉන්නේ කම්මසකට සමාධිතිය මතම පිළිදලා. ඒ කම්මසකට සමාධිතිය වැරදිම නැහැ. ඒ කම්මසකට සමාධිතිය අතීතය අපි සම්පූර්ණ කළ තමයි පිනතුනේ. අද මේ පාසුබන් ටික අපි ලබලා තිබුණේ. අපි ඒකවත් කරගෙන නොතිබ්බනම් අද අපට මේ මොකුත් නැහැ. එනිසා අතීතය අපි ඒ කම්මසකට සමාධිතිය ඉඳලා තමයි මේකෙන් කණ්ඩික කරලා අද මේ ලෝකෝත්තර සමාධිතිය ළඟට යන්නට අවශ්‍ය පදනම අපි සකස් කරගත්තේ. ඒ කම්මසකට සමාධිතියේදී අපට මිනිස් භාවය, දිවි ලෝකය, බ්‍රහ්ම ලෝකය ආදී සුගති සම්පත් අපට ලැබෙනවා. හැබැයි ඒ සුගති සම්පත් ලැබෙනවත් එකම පිනතුනේ ඒ පහසුකම් ටික විතරක් නෙවෙයි ලබන්නේ. ඒ පහසුකම් ටික ලැබෙනවත් එකම ඊට අදාළ දුක් ටිකත් අපට ලැබෙනවා. ඔබ පින්කම් කරලා වාසනාවන්ත ස්වාමි භාර්යාවන්, පින්වත් අම්මල තාත්තලා, පින්වත් දරුවන් ප්‍රාර්ථනා කරොතින් ඔබට සසරේදී ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන්නේ පින්වත් දරුවෙක් විතරක් නෙවෙයි. ඒ දරුවත් එක්කම තියෙන දුක් ටිකත් අපට ලැබෙනවා. දරුවගෙන් වෙන් වෙනකොට එන දුක් ටික අපට එනවා. දරුවෝ වයසට යනකොට, ළෙඩ වෙනකොට, Taman කැමති විදිහට නොපවතිනකොට ඒ දුක් ටිකත් එක්කම තමයි දරුවා අපට බාරගන්න වෙන්නේ. ඒක තමයි මේ ලෝකයේ ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ මුලින්ම කළේ අපායට යන්නේ සත්‍යයන්ගේ අපායගාමී මාර්ගය වහලා මෙන්න මේ කම්මසගත සම්මාදිතිය මත ඉඳලා ලෝකෙ මිනිසුන්ට පින්දහම් කරන්නට මාර්ගය පාදල දුන්නා. බුදුහාඳුරුවත් කළේ ඒකයි. ඒ විතරක් නෙවෙයි, ඒ ධර්ම ප්‍රකාරය කරපු ස්වාමීන් වහන්සේලා කළේ ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට දාන කතා, සීල කතා, සංඝ කතා ආදී කිසියම් අනුපිළිවෙලක් තියෙනවා. ඒ දාන කතා, සීල කතා, සංඝ කතා ආදී මුල් පියවරවලදී දේශනා කරන්නේ මොකද්ද? දේශනා කරන්නේ ස්වර්ගගාමී මාර්ගය. අන්නේ ස්වර්ගගාමී මාර්ගය දේශනා කළා මිනිස්සුන්ගේ හිත තැම්පත් වුණාට පස්සේ, හිත මෘදු බවට පත් වුණාට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ගැඹුරු ධර්ම කාරණා විස්තර කරනවා. මොනවද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ටිකෙන් ටික යට දෙනවා ඊට පස්සේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා පිළිවෙල. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ත් එහෙමයි. පින්වතුන් දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන ලංකාවේදී ඇත මුලින්ම 12 පදෝපම සූත්‍රය දේශනා කළා. ඊළඟට විමානවත්තු, පේටවත්තු කියන කරුණු දෙක, ගාන්ධ දෙක කියන කතා දේශනා කළා. විමානවත්තු මොනවද සඳහන් වන්නේ? විමානවත්තු සඳහන් වන්නේ පින්කම් කරලා සුගතිගාමී වෙච්චාගේ කතා ප්‍රෝධ තමයි සඳහන් වෙන්නේ. පේටවත්තු මොකද සඳහන් වෙන්නේ? පේටවත්තු සඳහන් වෙන්නේ අකුසල කරලා දුගතිගාමී වෙලා ප්‍රේත භූතයන් වල ඉපදින සත්‍යයන් ගැන විස්තර වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පින සහ පව නැත්නම් දිව්‍ය ලෝක 6 4 5 තේරෙන සිංහල කියනවා නම් 6 4 2 තමයි අපිට මේදු හාඳුන මුලින්ම ගන්නේ. මේක තමයි කම්මසකට සම්මාදිකය පදනම. එතකොට මෙන්න මේ දේශනා ටික තමයි අපි බොහෝ වෙන අහන්නේ. ඒක අපි අහන්නට ඕන. ඒ අහලා නිතර අපි පින්කම් කරනකොට තමයි වෙනතුනේ. අර ලෝකෝත්තර සම්මාදිකයට අදාළ අපට ධර්ම දේශනා අහන්නට අවස්ථාව ලැබෙන්නේ. අර මුල් ටික අපි අත්හැරලා આવතින් අපට නියම කල්යاني මෙතරම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කම්මසකට සම්මාදිට්ඨිය ඉඳගෙන සම්පූර්ණ කරව තරමට තමයි පිටුනේ අපට හොඳ කල්යاني මෙතරම් ලැබෙන්නේ. ඒ කල්යاني මෙතරම් හිතින් ධර්මයන්ට අවස්ථා ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි පිටුනේ. මේ ධර්මයේ හැසිරෙන්නට, ධර්මයේ අහන්නට විවේකය, පරිසරය නිදහස ලැබෙන්නේ මෙන්න මේ කම්මසකට සම්මාදිතිය පදනම විදල කරන පින්කම නිසා. ඒ වගේම ඒ පින්කම් කරද්දී එන නිරෝගී භාවය, දිගාසිර සම්පත්තිය, කායික මානසික සුවපත් භාවය මේ බොහෝ දේත් ලැබෙන්නේ අර කම්මසකට සම්මාදිතිය පදනම විදල කරන පින්කම. ඒ නිසා අපි ඊළ දර්ශනයක් හරහා යනකොට පිනතුනේ සැබෑස්සම ඒ ධර්ම තුල ඉදිරියට යනකොට ඒ කෙනා ගිහඳ පල්ලෙහා ගුණධම් ටික ගිලින්නේ නැහැ. ඔහු ඒ පල්ලෙහා ගුණධම් ටික රැකීමෙන් තමයි ඉදිරියට යන්නේ. ඊළඟ කාරණේ තමයි මේ ගැඹුරට යන්න යන පින්නතුනි ඒ තැනත්තාගේ ගමන් මඟ ටිකින් ටික වේගවත් වෙනවා. ඒකට හේතුව තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව ලබන කැමැති නම් අපි ධර්මයේ ගුණ කියනකොට නිතර සංදිට්ඨිකෝ අකාලිකෝ කියලා ගුණ දෙකක් කියනවා. ශ්‍රී සද්ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව වෙනතුනි අපි දකින්නට කැමැති නම් මෙන්න මේ කම්මස්සකතා සමාධිතිග්මවල ඊළඟ පියවරේ මට්ටමට යන්නට ඕන. සාමාන්‍ය කම්මස්සකතා සමාධිතිය ඉඳලා කරන සාමාන්‍ය ක්‍රියාවලදී පින්නතුනේ අපට ආනිසංස ලැබෙනවා, ඉක්මනින් ලැබෙනවා අඩුයි. බොහෝ වෙලෙ කාලයක් ගත වෙලා ලැබෙන්නේ. නමුත් අර චතුසත්‍ය සමාධිතිය මත ඉඳලා කරන ඒ කර්ම ශක්තියේ මනස දිනු කිරීම ආනිසංස වැඩි, ඒක ප්‍රබලයි. ඒක ඉක්මනින්ම සමන් ආනිසංස දැක ගන්න පුළුවන්. එනිසා මෙන්න මේ කරුණු දෙක ගැන අපි පැහැදිලිවම හඳුනා ගන්නට ඕන. අද අප සාකච්ඡා කරන්න තියෙන තුනිය. අර කම්මසකතා සම්මාදිතේ කරුණු නෙවෙයි. ඒක අපි කෙටියෙන් දැන් කිව්වනේ. ඒක ඔබ මේ වටෙන් දන්නවා. දැන් මෙතන ඉඳන් අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම අවසානයේ දක්වාම මේ චතුසත්‍ය සම්මාදිතිය හරහා යන ලෝභෝත්තර සම්මාදිතිය පිළිබඳව අපි දැන් කතා කරන්නේ. ඒතර මේක කතා කරද්දී වෙනස්නේ. ඔබ ඉතාම අවධානයෙන් ඉන්නවා නම් ඔබේ හිත මේ තුනම පිරිසිදු වෙන්නට ඕන. මේ සිතම තැම්පත් වෙන්නට ඕන. ඔබේ සිතේ කුසලයේ තාම අධික ලෙස වැඩෙන්නට ඕන. මේ ධර්මයේ ඇසීමම අපේ විමුක්තායතනක් බවට පත් කරගන්නට ඕන. ඒ සඳහා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ කෙරෙහි බලවත් ප්‍රසාදයෙන් උන්වහන්සේ දේශනා කළු සද්ධර්මයේ තියෙන සාක්ෂාත් ආදී ගුණ කෙරෙහි ප්‍රසාදයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ආර්ය සංඝ රත්නය කෙරෙහි උන්වහන්සේලාගේ මන ගමන් මගට පිළිපන්න සුපති පන්න ආදී ගුණ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන අපි මේ ධර්මය අහන්නට ඕන. මේ ධර්මයේ දේශනා කළේ අපේ බුදුරජාණන් වහන්සේමයි. ඒ සද්ධර්මය තුළින් මිනිසුන්ගේ දුක් පීඩා නැති වුණා. ඒ සද්ධර්මයේ වෙතට ධනවත් උගත් නොඋගත් බොහෝ දෙනා ඇවිල්ලා මේ ධර්මයේ සැනසුණු දහමක් කියන බල ශ්‍රද්ධාව විශ්වාසය මතයි අපි මේ ධර්මග අහන්නට ඕන කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පිළිතුරේ සම්පූර්ණ වැඩෙන්නේ චතුසත්‍ය සම්මාදිට්ඨිය සුතමේ ඥාණයෙන් ලබාගත් දෙනාට. සරලව කියනවා නම් දුකේ හට ගැනීම හා නිරෝධයේ පිළිබඳව අත්හා දැනගත් කෙනාට තමයි මේ ධම්මග මෙතන පටන් ගන්නෙ. එහෙම නැතුවත් අපට වඩන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා කියන එක අපට නරක වචන කතා කිරීම වැළකීමෙන් ඉන්න පුළුවන්. නැත්නම් සම්මා කම්මන්තය යටතේ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න පුළුවන්. ප්‍රාණඝාතයෙන් කොහොමද වැළකෙන්නේ? ඒ මට්ටමේදී පහළ මට්ටමේදී මේ බාහිර සත්‍යයක් ඉන්නවා, මම ඒ සත්‍යය මරන්නේ නැහැ කියලා මේ පැත්තෙන් තමයි ඉක්මලි ඉන්නවා. නමුත් එහෙම හික්මීමක් නෙවෙයි දැන් අපි මේ කතා කරන්නේ. ඇයි ඒ දැන් මේ කතා කරන දර්ශනය තුළ ඔහු ඊට වඩා ගියන දැක්මකින් බලන්නේ ඔහුට බාහිර සත්‍යය මරන්න සත්‍යය පැනෙන්නේම නැහැ. සත්‍යයක් පැනෙන්නේම නැහැ. ඔහු බාහිර රූපේ දකිනකොටම ඔහු අභ්‍යන්තරයේ දැකලා තියෙන මේ බාහිර රූපේ මොකද වෙන්නේ කියලා. අන්නේ වගේ ඉහළ දර්ශනයක් මතයි මෙතෙන් පටන් මේ කරුණික විස්තර කරන්නේ. එනිසා ඔබත් දක්ෂ වෙන්න ඕන මේ කියන කරුණු අනුපිළිවෙලින් තේරුම් ගන්නට ගැටලු තැන් තියෙනවා නම් මතක තියාගන්න. අවසානයේ අපි කරුණු සාකච්ඡා කරනවා මේ කරුණ ටික දිගට විස්තර කරන පස්සේ. තෙන්නුතුනේ බුදුහාමුදුරුවෝ ඊටම වැදගත් කරුණක් දේශනා කරනවා ධර්ම මාර්ගය ආරම්භයේදීම. ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආත්මානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියලා. ආස්ත්‍රයන්ගේ ෂේ කිරීම පනවන්නේ දකින කෙනාට, දන්න කෙනාට. මොකක් දකින කෙනාටද, මොකක් දන්න කෙනාටද? යෝනිසෝ මනසිකාරය දන්න කෙනාට, යෝනිසෝ මනසිකාරය දකින කෙනාට. මොකද යෝනිසෝ මනසිකාරය කියන්නේ? යෝනිසෝ මනසිකාරයක් කාරණා දෙකකට බෙදන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් බඳිනකොට අනේ ඒක නැත්තම් මොඩ කෙනෙක්, එයාට මානසික රෝගයක් තියෙනවා, ඒ නිසා මට බඳින්නේ කියලා ඒ පැත්තෙන් හිතලා තමන්ගේ අභ්‍යන්තර හිතට ආරක්ෂාවක් දාගන්න පුළුවන්. ඒකත් යෝනිසෝ මනසිකාරයක්. හැබැයි මෙතනදී කතා වෙන්නේ ඒ වගේ මොනතරයක් නෙවෙයි. මෙතන සම්පූර්ණව සඳහන් වන්නේ දුකේ ඇතිවීම හා නැතිවීම පිළිබඳ මේ process එක, ඒ ක්‍රියාවලිය පිළිබඳව නොනින් දක්නා බව. වෙනත් විදිහකින් කියනවා නම් අපේ ජීවිතය කියලා කියන්නේ රෝපාදී ස්කන්ධ පංචකය හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. අන්නේ හටගන්නා නිරුද්ධ වෙන ස්වභාවය නුවණින් දන්නගෙන ඇතයි, නුවණින් දකිනගෙන ඇතයි ආශ්‍රවයන් රාග ද්වේෂ අවිද්‍යාදී ක්ලේශයන් ආශ්‍රව දුර වෙන්නේ කියලා සඳහන් කරන්නේ. එනි මෙතේ තමයි වෙනතුනේ බුදුදහමේ මූලික පදනම වන ලෝකේ වෙන ආගම් දර්ශන අතුරින් බුදුදහමේ පැහැදිලි වෙනස සඳහන් වන දුකෙන් හට ගැනීම හා නිරෝධය සඳහන් වන පටිච්ච සමුප්පාදයේ පදනම් වෙච්ච කරුණු ගැන අපි යාංශ ප්‍රමාණයකට දැනුමක් ඇති කරගන්නට ඕන. ඉතින් ධර්ම දේශනා කළත් අපිට සම්පූර්ණයෙන්ම අවබෝධ වෙලා නැවෙයි. අපි දන්න මට්ටමේ අපේ මේ පිනතුන්ට හැකි මට්ටමින් අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කරුණු අපි තේරුම් ගන්න උත්සාහ දරමු. සමනට පිනතුනේ අපේ හිතේ තියෙන රාගාදී කෙලෙස් දුරු වෙලා අපේ මානසික පීඩාවලින් නිදහස් වෙන්නට අපට අවස්ථාව ලැබෙනවා. පළවෙනි කාරණය තමයි දුක්ඛ සත්‍ය මොකද්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. දැන් ලෝකෙ දුක කියලා දෙයක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා දෙයක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියලා දෙයක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. මෙන්න මේ දෙකේ වෙනස පිනතුනි අපි මේ ධම්මග ආරම්භයේදීම තේරුම් ගන්නට ඕන. ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණ විදුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ අනිත්‍යකත් තේන ලෙඩවීම, මහලවීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, මෙන්න මේට අදාළ කරුණ ටික තමයි දුක කියලා කියන්නේ. ඒක සාමාන්‍ය කෙනෙකුට නම් තේරුම් ගන්න පුළුවන්. ඒ දුක නෙවෙයි වෙනතුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වීමේදී අවබෝධ කරගන්නේ. ඇයි ඒක හේතුව? අපේ දැන් සිද්ධාර්ථ ගෞතම සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙයින් නික්මෙන කලින්ම ලෙඩවීම, මරණය, මහලවීම ආදී කරුණු තේරුම් ගන්න හිටියේ. එහෙම තේරුම් ගන්න හිටිය බෝසත්යන් වහන්සේ තමයි සම්මා සම්බුද්දට පත් වෙලා ඇවිල්ලා සඳහන් කළේ පුබ්බේ අනනුසෝතේ සුදාමේසු චක්කමුදපාදේ ඥානමුදපාදී කියන කාරණය. පෙර නොයසුමිරු ධමයක් මට පහළ වුණා කියලා. එහෙනම් පින්තුනේ අර කලින් දැකපු කරුණ නෙවෙයි මේ පස්සේ අවබෝධ කරගත්තේ. ඊට වඩා ගැඹුරු දෙයක්. ලෙඩ වෙන එක, මහලු වෙන එක, මරණය කියන එක සාමාන්‍ය ලෝකෙ කෙනෙකුට උනා තේරුම් ගන්න පුළුවන්. තියෙන තත්ත්වයේ යම් කිසි දෙයක වෙනස් වෙනකොට ඒක දුක හට ගන්නවා කියලා සාමාන්‍ය කෙනෙකුට උනා තේරුම් ගන්න පුළුවන්. නමුත් ඊට වඩා ගැඹුරු දෙයක් තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියනොතනේ? අපි ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට මේ ආයතන වලින් කිසියම් අත්දැකීමක් අපි ලබනකොට අපි හිතනවා නම් ඒ අරමුණේ අත්දැකීම මට ලැබුණේ බාහිර රූපයේ මතයි, බාහිර රූපය නිසයි මට මේක ඇතුළේක හේතුවත් මෙන්න මේ අනවබෝධයේ තමයි වෙනතුනේ දුක සත්‍ය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් තමන් ඇස දැල්ලා බලනකොට තමන්ට බාහිර රූපයක් තියෙයි කියලා පේනවා නම්, බාහිර පුද්ගලයෙක් ඉන්නවා කියලා පේනවා නම්, බාහිර දෙයක් තියෙනවා කියලා හිතනවා නම්, ඒ තියෙන දෙයමයි මට තේන්නේ කියලා හිතනවා නම්, මෙන්න මේක තමයි තමන්ට දුක තියෙනවා කියලා බලාගන්න පුළුවන් ලක්ෂණය. තමන් ඇසින් බලනකොට ඔබේ සාන්කෘෂය වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, මේක බාහිර තියෙනවා කියලා බාහිර දෙස කොච්චර ලස්සනද කියන දෙයක් වුණත් බාහිරට බලමු ගමම පිනතනේ ඔබ දුක තුල වැසගෙන ඉන්නේ. ආයේ නිදහසක් නෑ. ඒක කොච්චර ලස්සන වුණත් පිනතනේ ඔබ දුකත් එක්ක ඉන්නේ. ඇයි ඒ? ඒ කොච්චර ලස්සන තිබුණත් ඔබට හැමදාම ඒක විදිහට තියාගන්න බෑ. ඔබේ සිත ඒ තුල බැසගත්තොත් ඒක වෙනස් වෙනකොට, ඒක ලෙඩ වෙනකොට, ඒක දිරාපත් වෙනකොට, ඒක අපි කැමති විදිහට නොපවතිනකොට ඒ දුක්ඛයෙන් අපිට නිදහසක් නෑ. ඒ බාහිර ඇහැට පේන රූපය වගේම තමයි පේනතුනි. කන්නාඩි ඉස්සරහට ගියාම පේන ඔබේ රූපය. මේ තේන රූපයේ සත්‍ය පුද්ගලය කියලා මේ රූපය තුළ ඔබේ හිත බැසගත්තොත් තමන්ගේ රූපේ මේ මොහොතේ මුගක් ලස්සන වෙන්න පුළුවන්. තමන් උගත් බුද්ධිමත් ධනවත් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ රූපය අනුවයි මට පේන කියලා හිතුවත් අන්න ඒක තමයි දුකේ මූල ආරම්භය. තමන්ට දුකක් තියෙනවාද කියලා තමන් බලන ලක්ෂණය. සරලම උදාහරණයක් කිව්වොත් අපට තේරෙන විදිහ උදාහරණයක් කිව්වොත් කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඒ කණ්ණාඩියේ පැත්තේ රූපයක් තියෙයි කියලා හිතුවොත් ඒ රූපයේ තියෙන කණ්ණාඩිය කියලා හිතුවොත් මොකද වෙන්නේ? එතන ඉඳන්ම තමන්න ප්‍රශ්නේ. අනේ මොකද දැන් ස්වාමීන් වහන්සේ කියනවානේ ඒ වගේ දෙයක් අපි හිතාගෙන බැලුවොත් තමයි දුක ඇති වෙන්නේ කියලා. දැන් අපි දන්නවනම් ඒක අපි බාහිර දෙයක් සමන් තුලින් ඇති වෙන්නේ කියලා. ඔව් ඒක තමයි අපි දැන් කතා කරන්නේ ඇත්තෙන්ම. මම ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? අපි ඇත්තෙම එතන තමයි මේ යන්නේ. බාහිර රූපේ බලන්න එපා කියලා නෙමෙයි බුදුදහමෙන් කියන්නේ. කන්නාඩි යනට යන්න එපා කියලා නෙමෙයි කියන්නේ. කන්නාඩි යනට ගිහිල්ලා මොණේ පෙර දාගන්න එපා කියලාවත් කොණේ පෙරන්න එපා කියලාවත් නෙමෙයි කියන්නේ. අපි දැනගන්න අපිට නුවණක් තියෙනවනේ මේ යනකොට රූපේ නිර්මාණය වෙන්නේ මේ පැති රූපය අනුව කියලා. ඒ වගේමයි මේ බාහිර කෙනෙක් දකිනකොටම අපි සත්‍ය පුද්ගලය කියලා නිර්මාණය කරගත්තට මේක තමන් අනවගන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ කෙලෙස් ටික අනුව කියලා තමන්ගේ අභ්‍යන්තරේ පැත්තට හැරෙන්නට ඕන. තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තට හැරෙලා හිටියොත් ඒ කියන්නේ තමන් සතර සතිපට්ඨානය තුළ තමන් ඉන්නේ. සතර සතිපට්ඨානය තුළ තමන් හිටියොත් තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවා. තමන්ගේ දුක් ටිකෙන්නේ. ඒ තැනැත්තා මහලු වෙනකොට ලෙඩ වෙනකොට එයාට උපස්ථාන කරන්න පුළුවන්. එයා රැක බලා ගන්නත් පුළුවන්. එයාට බෙහෙත් දෙල ටිකක් ඉස්සේ ගන්නත් පුළුවන්. නමුත් එයාගෙන් එන දුක් ටික තමන්ට එන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සුදුසුයි තුමාට බණ කියන ගියා. හිස අතගාමෙන් අවසාන මොහොතේ බණ කිව්වා. ඒක නෙමෙයි ගැටලුව. මගේ තාත්තා බාහිර ඉන්න මේ කියලා හිතුවොත් මේ ඉන්න සත්‍යාමයේ මගේ තාත්ත කියලා හිතුවොත් ඒ වෙනස් වෙනකොට ඒ මරණයටපත් වෙනකොට වෙනස් වෙන්නේ තමගේ තාත්තයි. තමගේ ලෝකය වෙනස් වෙන්නේ. එතකොට ඒ දේ තුල හිත බැසගත්තොත් ඒ දේ තුලින් තමයි දුක හටගන්නේ. එතකොට ඒ විදියට මෝහයටපත් නොවේ අවිද්‍යාවටපත් නොවන විදියට බාහිර අධ්‍යක්ෂින් ලැබෙනකොටම අභ්‍යන්තරයේ පැත්තේ නුවණින් දකින්න පුරු කිරීමයි ධර්ම තුලින් කරන්නේ. එතකොට අපිට බාහිර ඕනම දෙයක් බලන්න පුළුවන්. බලනකොට තමයි උපරිම ලෙස තමන් සිහි පිහිටුවාගෙන ඉන්නේ. මේ සිහි පිහිටුවාගෙන ඉඳීම කියනවා සකේ පෙත්තිකේ ගෝචරේ විශේෂ හරක කියලා. ඒ කියන්නේ තමන්ගේ පියාගේ ගෝචර විශේෂේ තමන්ගේ තාත්තගේ ෆීල්ඩ් එකේ වාසය කරන්න කියලා, ලෑන්ඩ් එකේ වාසය කරන්න කියලා. ඒ කියන්නේ සතර සතිපට්ඨාන තුල වාසය කරන්න කියලා. සතර සතිපට්ඨාන තුල වාසය කරොත් අපේ හිත බාහිර රූපය තුල බැඳගන්නේ නැහැ. ඒකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. බාහිර රූපය නිර්මාණය වෙන්නේ තමන්ගේ මේ අභ්‍යන්තර ආයතන වල සාපේක්ෂව. ඇකෙන් දෙන්නේ වර්ණ රූපය විතරයි. ඒක හඳුනගෙන මේ අහවලා කියලා, කුද්දලේ කියලා, දෙයක් කියලා ඒ විස්තර ටික ඔක්කොම දෙන්නේ මනසට. අපිට මුලින් සංඥාවක් ගන්නකොට හඬ විතරයි. ඒ හඬ තේරුම් ගන්න ඔක්කොම ටික කරන්නේ මනෝවිඥාණයෙන් ධර්මලම්බණයක් විදියට. මෙන්න මේ ක්‍රමය, මේ සිස්ටම් එක හරියට දැනගත්තොත් දැනගෙන විතරක් බෑ, දැනගෙන අමතක කරන්න හරියන්නේ නැහැ. දැනගෙන ඒ තුළම සතිපට්ඨානය තුළම සමුදේවය දකිමින් තමයි ඉන්නත් ඕන. අන්න ඒක කාලේ දිනු කරගන්නට ඕන. ඒ නිසා දුක සත්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලෙඩවීම මහලු වීම නෙවෙයි. සාමාන්‍ය ලෙඩවීම මහලු වීම දුක. හැබැයි ඒක දුක සත්‍ය නෙවෙයි. දුක සත්‍ය කියලා කියන්නේ තමන්ගේ ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නැත්නම් මනසට අරමුණක් එනකොට ඒ දේ හොයාගෙන බාහිරට බැස ගන්නා ගතිය. වෙනත් විදියකින් කියනවා නම් රූපකායේ අදිවචන සම්පස්සේ. ඊට බර වැඩේනේ. ඒ කියන්නේ රූපකායේ අදිවචන සම්පස්සේ කියන්නේ බාහිර රූපයක් පේනකොට ඒක හොයාගෙන තමන් ඇතුලේ මනස පැත්තට යනවා. කලින් අධ්‍යක්ෂණයට එකතු කරනවා. අනිත් පැත්තට නාමකායේ පටික සම්පස්සේ ඇතුලෙන් දෙයක් මතක් වෙනකොට ඒ මතක් වෙච්ච දේ හොයාගෙන පිටට යනවා. ඇතැම් විට අම්මා සීනේ පෙන්නුවත් අම්මා මතක් වුණොත් දරුවෙක් මතක් වුණොත් එළියට යනවා බලාගෙන දරුවට කෝල් එකක් දෙන ඊට පස්සේ මොකක් හරි කරදරයක් වුණාද මොකද තාත්තේ කියලා මේ පැත්තටම හැරි යනවා. මෙන්න මේ දෙපැත්තට මාරු වෙන ගතිය සිත තුළ තියෙන්නේ මෙන්න මේ දුක්ඛ සමුදාය සත්‍ය නිසා, දුක්ඛ සත්‍ය නිසා. මෙන්න මේක තමයි අපේ දුක හැටියට බුදුදහමෙන් තේරුම්ගත යුතු කාරණේ. මේක තමයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට අනාවරණය කරන දේ. ඊළඟ කාරණේ තමයි දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ සමුදය. ආර්ය සත්‍යයක් විදිහට දුක්ඛ සමුදය කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපි දුකට හේතුව කියලා කියන්නේ යයන් තණ්හා බෝනෝ භවිකා කියලා කියන්නේ තෘෂ්ණාවට තමයි සාමාන්‍යයෙන් අපි සමුදය කියලා කියන්නේ යම්කට තියෙන ආසාව. හැබැයි ආසාවෙත් මුල්ම අවස්ථාවට ගිහිල්ලා ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒක නේ තමයි අභ්‍යන්තරයේ තියෙන නන්දි රාගය කියන එක. වෙනත් විදිහකින් කියනවා තමන්ගේ අභ්‍යන්තර ජීවිතය ජීවත් කරවන්න තියෙන ආසාව, කැමැත්ත, කෙලඹවීම. අන්නේ තමන්ගේ අභ්‍යන්තර ආසාව තෘප්තිමත් කරන්න තමයි තමන් දරුවෝ හදන්නේ, තමන් ගෙවල් දොරවල් හදන්නේ. මේ හැමදේම කරන්නේ මෙන්න මේ අභ්‍යන්තර තමන්ගේ තෘෂ්ණාවට පොර දැමීම සඳහා. කෙනෙක් කියන පුළුවන් මන් නම් එහෙම නෑ, මම බොහොම මානවදායෙන් සත්ත්ව කරුණාවෙන් දායකත්වයෙන් හදලා ඔබනලා ලෝකෙට දෙන්නයි මේ කරන්නේ කියලා තමයි කියන්නේ. හැබැයි ඒ දරුවම වෙනස් නොවති. ඒ දරුවා තමන් කැමති හැටියට නොපෙළසුනොටි. අන්න ඊට පස්සේ බලන්න පුළුවන් සත්‍ය මොකද්ද කියලා. මගේ නම්බුව විනාශ කරා කියලා ඊට පස්සේ මම බලන්න. ඒ බලන්න මොකද්ද? අර තමන්ගේ නන්දේ රාගෙට දැන් පහර වැදුණා මේ පැත්තේ. ඒ නිසා මේ පැත්තේ මේක ලොකෝට හිතාගෙන ඉන්නකොට එක පැත්තකින් ඇලෙනවා. ඒක තමන් අත්පත් කරගන්න, ඒක තමන් කැමති විදිහට නොබව දෙනකොට ඒ ආදරය කරපු කෙනාටම ඒ ආදරය කරපු වේගය මනින් පැත්තට දේශිත. ඒ නිසා තමයි කැමිට සමහර අය ඊටම නැගින් ආශ්‍රය කරපු ආදරය කරපු අය ජීවිත විනාශ කරන්න යන්නේ. ඇතැමිට තමන්ගේම දරුවෝ තමන් අකී කරුණාට පස්සේ දරුවන්ට ඇතැමිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඔක්කොම ටික වෙනස් වෙනකොට දෙනවා පහල ගන්නත් එක දෙය. එහෙමක නැහැ ඉන්නවා. එතකොට මෙන්න මේක තමයි සමුද ආර්ය සත්‍යයේ තියෙන ලක්ෂණය. දැන් අපි සැඩ පහරක ගහගෙන යනකොට ඒ සැඩ පහර ගහගෙන යන අවස්ථාවේදී අපි අකමැතිම කෙනෙක් ඉන්නවා. අපි කවදාවත් යාගේ ඇඟපත අල්ලන්නවත් කැමති නැහැ. තරහම වෙච්ච කෙනෙක් ඉන්නවා. හැබැයි එහෙම කෙනෙක් හිටියත් ඒ තැනට අපි ගහගෙන යන වතුර පාරේ කිට්ටුව හිටියොත් මොකද වෙන්නේ? වැඳලා හරි කියනවානේ මාව බේරගන්නේ කියලා. අර කලක් එයාගේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කළ හිටියා තමන්ගේ මේ අභ්‍යන්තරයේ තියෙන මේ දුක සමුදාය සත්‍ය නිසා. ඒ තමන් ප්‍රතික්ෂේප කරපු දේ වුණත් මේ ජීවිත ආශාව වෙනුවෙන් තමන් අත්පත් කරගන්න බලනවා. මෙන්න මේක තමයි වෙනදේ ස්වභාවය. ඒ නිසා දුකට හේතුව නම් වූ ආරි සත්‍ය කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ ජීවත් කරවන්න තමන්ට තියෙන බලවත් කැමැත්ත, ආශාව, තෘෂ්ණාව, නන්දි රාගය. ඊළඟ කාරණේ තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍ය. ලෝකයේ බොහෝ දෙනෙක් දුක නැති කිරීම කියලා කියන්නේ ඇති වෙච්ච ලෝකයක නැතිවීම. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මේ ශාලාව කරණයි, මේක තිබුණොත් පන්සල කැට, ඒ නිසා මේක කඩන්න ඕන කියලා දෙමිට කඩනවා. කඩලා අලුත් එකක් හදනවා. එතෙන්දි කරන්නේ මේ ඇති වෙච්ච දෙයක්, ඇති වෙලා දැනට තියෙන දෙයක් නැති කිරීම තමයි කරන්නේ. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු ලෝක නිරෝධය හැටියට දකින්නේ මේක. නමුත් බුදුදහමෙන් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන මොකද්ද? ඇති දෙයක් කඩල බිඳීම දැම්ම නෙවෙයි, ඇති වෙන්න තියෙන හේතු ටිකම නැති කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් මේ ගොඩ නැගිල්ලක් හදන්න අවශ්‍ය කරන සියලුම අංගෝපාංග ටික මුලින්ම නිරුද්ධ කිරීම. ඇතිවෙච්ච තමන්ගේ හිතේ ඇතිවෙච්ච තෘෂ්ණාව නැති කිරීම නෙවෙයි. තෘෂ්ණාව ඇති වෙන්න තියෙන හේතු ටිකම නැති කිරීම. මේක තමයි දුක් නිරෝධ ආරි සත්‍ය දුක නැති කිරීම නම් වූ සත්‍ය කියලා කියන්නේ. ලෝකයේ බොහෝ දෙනෙක් දුකෙන් නිදහස් වීම කියලා කනවන්නේ ඇතිවෙච්ච දෙයක නැතිවීමක්. දරුවෙක් මට ඉන්නවා, ඒ දරුවා අපේ කරුවේ, දරුවා කාට හරි දීලා දැම්මොත්, නැත්නම් දරුවා වෙනත් රටකට යවුවොත්, නැත්නම් දරුවා මරණයට පත් වුණොත් මට සැනසීමේ කියලා හිතනවනේ. සමහර අය මත් හිතන පුරෝ. සමන් ළඟම ඉන්න ඥාතිවරේ කනේ නැතුනොත් හොඳයි කියලා හිතන ඇත්ත. නමුත් මෙන්නතර එතනින් ප්‍රශ්නෙට දෙන්නේ නැහැ. යා සාමාන්‍ය ෆිසිකලි නැති වුණාට මෙන්ටලි සමන් යා අරගෙන තියෙනවා. සමහර අය මම ඔය අයින්ම කරනවා. යාගෙන හිතන්නේවත් නැහැ කියලා කියන සමහර අයනේ. ඇතැම් දියාගෙන තමයි වැඩිපුරම දවසට හිතන්නේ. හිතන්නේවත් නැහැ කියලා අයින් කරපු කෙනාගෙන තමයි වැඩිපුරම හිතන්නේ. ඒක තමයි වෙනසින් මානසික ස්වභාවය. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ එවැනි නිරෝධයක් නෙවෙයි. රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ නිබ්බාණං කියලා කියන්නේ ඇතිවෙච්ච රාගය නැති කිරීම නෙවෙයි. ඇතිවෙච්ච ද්වේෂය නැති කිරීම නෙවෙයි. ඇතිවෙච්ච මෝහය නැති කිරීම නෙවෙයි. රාග ද්වේෂ මොහ ඇති කරන තියෙන හේතු ටිකම මුලින්ම කොටා ගැනීමයි දුක්ඛ නිරෝධ ආරි සත්‍ය කියලා කියන්නේ. ඒකේ සියුම් වෙනසක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය. මාර්ග සත්‍ය. සාමාන්‍ය කට කියන්නේ සම්මාදිට්ඨිය පටන් තියෙන සම්මා සංකප්පාදී කොට ඇති සම්මා සමාධිය අවසන් වෙන කරුණ ටික තමයි සාමාන්‍යයෙන් අපි ආරසිංහ මාර්ගය දෙක කියන්නේ. අපි කියන හොඳ දැක්මක් ඇති කරගන්න, හොඳ සංකල්ප ඇති කරගන්න, එහෙම කියලා තමයි සාමාන්‍ය ලෝකයේ කියන්නේ. නමුත් මෙතනදී වෙනතුනේ ඊට වඩා ගැඹුරු දර්ශනයකට එනවා. බුදුදහමේ කියන සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කම්මත්තකට සම්මා දිට්ඨියත් එකක් කියනවා. ඒක අනුව මේක හරි වෙන්න පුළුවන්. නමුත් වෙනතුනේ අනාශ්‍රව වූ මාර්ගාංග වූ සම්මා දිට්ඨිය කියන්නේ නෙවෙයි. මෙන්න මේ දුක්ඛ සත්‍යය දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ දැනුමත් එක්කම ආර්යශ්‍රණික මාර්ගයට පිවිසෙන කෙනා ඊට වඩා ඉහළ දැක්මකින් පිවිසෙන්නේ. ඔහුට සම්මා සංකල්ප ඇති වෙන්න, මෛත්‍රී සහගත සංකල්ප ඇති වෙන්න සාමාන්‍ය කෙනෙක් බලන විදිහට නෙමෙයි බලන්නේ. ඔහු ඊටත් වඩා ඉහළ දැක්මකින් බලන්නේ. බුදුරජාණන් වහන්සේ සමහර පුරුෂයන්ට මෝහ පුරුෂ කියලා කතා කළා. බුදුරජාණන් වහන්සේ අර ඡන්න හාමුදුරන්ට බ්‍රහ්ම දන්නේ පනවන කියලා කිව්වා. මොගලන් මහරහතන් වහන්සේ සීමා මාලකේදී දුස්සීල ස්වාමීන් වහන්සේ කෙනෙක් එළියට ඇදලා දැම්මා. මේ සියල්ලක්ම කළේ සම්මා සංකල්පය මත පිළිදෙල. කෙනෙකුට කියන්න පුළුවන් මුන් වහන්සේලා ධර්මාර්ගයේ හිටියේ නෙවෙයි කියලා. නමුත් මෙතන කරන්නේ ආර්ය සම්මාදිටිය මත ඉඳගෙන ඊට වඩා ඉහළ දැක්මකින් පුද්ගල සංඥාව නිරුද්ධ වෙන දැක්මකින් යුක්තවයි මේ ශාසනයේ චිර පැවැත්ම සඳහා මහා කරුණාවකින් මහා මෛත්‍රියකින් කටයුතු කරපු අවස්ථාව. දේවදත්ත හාමුදුරුව අවසාන වතාවට බුදුහාමුදුරුව දකින්න ඕන කියලා කිව්වා. බුදුහාමුදුරුව මාව දකින්න දේවදත්තට බෑ කියලා. කෙනෙකුට කියන්න පුළුවන් බුදුහාමුදුරුව මහා කරුණක නැහැ කියලා. ඒ වගේම අංගුලිමාල හාමුදුරුවෝ අංගුලිමාල තරුණයා සිය ගානක් මිනිස්සු මරණකම් බුදුහාමුදුරුවෝ හිටියා. ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ තමන්ගේ අම මරණ හදනකොට අංගුලිමාලගේ අම මරණ හදනකොට මැරිලත් උනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් සර්වඥාඥාන යුක්ත අතීත වර්තමාන අනාගත තුන් කාලයෙන් දකින්න මහා ප්‍රඥා යුක්ත බුදුහාමුදුරුවන්ට සැබෑ කරුණාවක් තිබෙන්නේ නැහැ කියලා අච්චර මිනිස්සු මරද්දී බුදුහාමුදුරුවන්ට කරුණාවක් තිබෙන්නේ නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්නතනි බුදුදහමේ දර්ශනය සාමාන්‍ය ලෝකෙ හිතන කෙනෙක් විදින විදිය නෙවෙයි. ඊට වඩා ගැඹුරකින්, ඊට වඩා දුර දැක්මකින් පුද්ගලගේ කර්ම චක්‍රයක් තේරුම් අරගෙන ඒ වගේම පුද්ගලගේ අනාගතයත් බලලා බුදුහාඳුර මහා කරුණාවෙන් මහා ප්‍රඥාව වැඩ කළේ. රහතන් වහන්සේලාත් එහෙම කටයුතු කළේ. එනිසා මෙන්න මෙතෙන්දී සම්මා දිට්ඨිය සම්මා සංකල්පාදී දැන් සම්මා සම්මත ගත්තොත් සතුන් මැරීමේ වැළකීම ස්වර්ගම් කිරීමේ වැලකීම කියන කාරණා කියනවා. සාමාන්‍ය සීලයක් රැකීමේදී මම සතු මරන්නේ නැහැ, මම කාමයේ වරද හැසිරෙන්නේ නැහැ, මම ස්වර්ගම් කරන්නේ නැහැ කියලා බලෙන් තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තෙන් සංවර වෙලා ඉන්නේ. නමුත් මේ කියන සත්‍යස් බෝධිපාරිශ්‍රික ධර්මවලින් ආරියසංගික මාර්ගයේ සම්මාදිටිය සම්මා සංකල්පය සම්මා සම්මන්තිය ඊට වඩා පුළුල් අර්ථයකින් තියෙනවා. ඇයි ඒ? ඔහුට සත්‍ය මරන්නේ සත්‍ය බාහිර නිර්මාණය වෙන්නේවත් නැහැ ඔහුට. ඔහු සම්මුති සත්‍යන සත්‍යයන් දකිනවා. නමුත් ඔහුගේ ආධ්‍යාත්මික ලෝකයේ තුල එහෙම නිත්‍ය වූ සත්‍යයක් නැහැ. හැබැයි ඒක කියලා සාමාන්‍ය සම්මුති සත්‍යයට පිටුපාලා මේ අවබෝධය තියන අය නැහැ. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට හෝ බුදුරජාණන් වහන්සේට සාමාන්‍ය කර්ම කරන්න බෑ, පුණ්‍යානි සංකර රැස් කරන්න බෑ. ඇයි උන්වහන්සේ ඊට වඩා ඉහළ දැක්මකින් ඉන්නේ? නමුත් උන්වහන්සේට පුළුවන් දන් දීලා වෙනත් කෙනෙකුට පින් අනුමෝදන් කරන්න පරිසරය සකස් කරන්න පුළුවන්. ඒ නිසා තමයි සරියුත් හාමුදුරුවෝ සංසද දානයක් පූජා කරලා තමන්ගේ මීට කලින් ආත්ම භාවයේ අම්ම කෙනෙකුට පුණ්‍ය අනුමෝදනා කළේ. අම්මව සුභදිනාමය කෙරෙව්වා. ඒකෙන් සරියුත් හාමුදුරුවන්ට පුණ්‍යාදි සංඛාර රැස්ුනේ නැහැ. උන්වහන්සේගෙන පරිසරය සකස් කළා. ඒ අම්මා ඒ දිහා බලල පින් අනුමෝදන් වුණා. අම්මා පුණ්‍යාදි සංඛාරයක් කරගත්තා. සරියුත් හාමුදුරුවන්ට පුණ්‍යාදි සංඛාරයක් වුණේ නැහැ. ඒ නිසා වෙනතුනි ඉහළ දැක්මකින් හිටියට ලෝකෝත්තර දර්ශනයකින් හිටියට මේ ආර්ය උතුමන්ගේ තියෙන ලක්ෂණය තමයි අපි හිතන්න හොඳ නැහැ සාමාන්‍ය සම්මුති ලෝකයෙන් උන්වහන්සේ පිටුපාලින්නවා කියලා. සම්මුති ලෝකයේ සාමාන්‍ය ලෝකයේ මිනිසුත් එක්ක වැඩ කරන්න බෑ කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නමුත් එහෙම නැහැ වෙනතුනි උන්වහන්සේට තමයි වඩාත්ම සාර්ථකව මිනිසුත් එක්ක ගනුදෙනු කළ තියෙන්නේ. ශ්‍රී ලංකා වේදි කරපු රුවන්වැලිසෑය, ලෝමා ප්‍රාසාදය, ජයසිනමා බෝධි රෝපණය මේ සියල්ලගේම කටයුතු වල පෙරමුණ අරන් සැලසුම් හදලා තියෙන්නේ රහතන් වහන්සේලා. උන්වහන්සේ අවුරුදු 100ක් හැමාරකට බරපු එකක් නෙමෙයි, අවුරුදු 5000ක් ඉදිරියට ගෙන යන්නට ඉතාම ගැඹුරින් සාකච්ඡා කළ කටයුතු කළේ. බුදු පරිනිර්වාණයෙන් මාස 3කට පස්සේ රැස් වෙච්ච මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකඥ රැස් වෙච්ච රහතන් වහන්සේලා 500 නම කටයුතු කළේ මෙහෙමයි. මේ සම්බුද්ධ ශාසනය, බුද්ධ වචනේ අවුරුදු 5000 පුරා අඛණ්ඩව ලෝක ව්‍යාප්ත වෙන විදිහට උන්වහන්සේලා සම්පූර්ණ පදනම දැම්මා. එක්සත් වෙනතුනි මේ දැක්මෙන් පිටියට හිතන්න එපා ඒ කෙනාගේ මේ සැබෑ ලෝකයේ ප්‍රායෝගික ලෝකය අසාර්ථකයි කියලා. උන්වහන්සේලා තමයි සාමාන්‍ය කෙනාට වඩා සාර්ථකව මේ ලෝකේ ඉන්න කෙනා. බුදුරජාන් වහන්සේ බලන්න අපේ සිංහලවල සූත්‍රය ගත්තොත් ඒ සිංහලවල සූත්‍රය බලන්න උගන්වපු යුතුකම් ගැන දරුවන්ට උගන්වන්න කියලා කිව්වනේ. දරුවන්ට තමගේ තියෙන දේපළ ටික දෙන්නේ කියලා කිව්වනේ. දරුවන්ටත් කිව්වනේ අම්මා තාත්තගේ කුලයේ තියෙන ගරුත්වයක් අගින්නේ කියලා. ස්වාමි පුරුෂයන්ට කිව්වනේ තමගේ ස්වාමි දිනේ කැමති රන් ආභරණ ආදිය තියෙනවා නම් මාල කරාබු තියෙනවා නම් ඒවත් අරන් දෙන්නේ කියලා. ඒ තරම්ම කොයිතරම් ප්‍රායෝගික විදියට මේ ධර්ම තුළ බුදුහාර කරුණ විස්තර කළේ තියෙන්නේ. විනය පිටකය බලන්න. ඒ විනය පිටකයේ තුළ අසනීපයක් ලැබුණාම ගන්නවන බෙහෙත් ඒ ආදියක් තියෙනවා. සිවුරක් මහන්නේ කොහොමද කියලා තියෙනවා. වැසි පිළියම් හොදන්නේ කොහොමද කියලා තියෙනවා. කුටියක් පිරිසිදුට තියාගන්නේ කොහොමද? තමන් ඉන්න කාමරේ ඉඳලා යනකොට ඒ කාමරේ පිරිසිදුට තියාගන්නේ කොහොමද ඊළඟ කෙනාට එන්න? ඒ හැමදේමත් වෙනතින් මේ ධර්ම තුළ විස්තර වෙනවා. ඒ නිසා කලේ සම්පාදයක පැත්තකින් විස්තර කරද්දී අනිත් පැත්තෙන් වෙනතුනේ සාමාන්‍ය මට්ටමේ ඉඳලා තමන්ගේ නිවසේ පටන් සියලුම දේවල් සාර්ථක වෙන ක්‍රමයක් බුදු දහම තුළ මේ දර්ශනය තුළින්ම විස්තර කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනි දුක මෙන්න මේකයි. දුක කියන්නේ තමන්ගේ ඇසෙන් රූපයක් පේනකොට බාහිර රූපය තුළ පුද්ගලයක් වශයෙන් ද්‍රව්‍යයක් වශයෙන් හිත බැස ගන්නා ගතියයි දුක කියලා කියන්නේ. දුක අරසත්‍ය කියලා කියන්නේ. දුක සමුදය අරසත්‍ය කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආශාව, නන්දි රාගය, ජීවිතයේ ජීවත් කරන්න තියෙන දැඩි කැමැත්ත, ආශාව. අන්න ඒ කැමැත්ත වෙනුවෙන් පිනතුනේ තමන් ඕනම දෙයක් කරන්න සූදානම්. ඒක තමයි සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය. එහෙම නැති සුවිශේෂ බෝධිසත්ව පුද්ගලයන් ඉන්නවා. ඒ ගැන තරක කරන්න එපා. මම නම් එහෙම නෑ, මගේ ළමයන් මැරෙන යද්දි මම මගේ ජීවිතය හරි දීලා ළමයි බේර ගන්නවා කියලා එහෙම සුවිශේෂ අවස්ථාවක් තියෙනවා. ඒක හරි. නමුත් මේ කියන්නේ සාමාන්‍ය ලෝකයේ ස්වභාවය මේ කියන්නේ. සාමාන්‍ය අමතක නෙවෙයි. සමහර ලෝකෙ විමුක්ති කාමී සංවිධාන තියෙනවා. තමන්ගේ සංවිධාන වෙන ජීවිත පරිත්‍යාග කරනවා. හැබැයි ජීවිත මාර්ගය කියලා ඔවුන් ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ පොළොව මතම මේ ආත්ම දෘෂ්ටිය රෝපණය කරන්න පුළුවන් විදිහට නැවත ඉපදෙන්න ඔවුන් කල්පනා කරන්නේ. ඒ නිසා තමයි සමහර ප්‍රදේශවල සමහර රටවල ඒ වගේ අදහසින් සිය දිවහන කරගත්තු අය ජීවිත පරිත්‍යාග කරපු අය සමහර අමනුෂ්‍යයන් වෙලා පොළොවට අරන්ගෙන ඒ වගේ තැන්වල ඉපදෙන්නේ. මේ නන්දිනාගේ නිසාම. ඉතින් මෙන්න මේ විදිහට තෘෂ්ණාව ගැන බුදුදහමේ විස්තර කරනවා. මේ අභ්‍යන්තර තෘෂ්ණාව නිසා තමයි වෙනතුනේ. මේ අභ්‍යන්තරයේ තමයි ජීවත් කරවන තමයි. තමයි ඥාති මිත්‍ර ආදී ටිකක් කියලා ඒක රාශී කරගන්නේ. ජීවත් කරවන ටිකක් කියලා මේ නිර්මාණය කරගන්නේ. හැබැයි ඒවා වැරදක් විදිහට බුදුදහමේ දකින්නේ නැහැ. ඒවා සම්මුති ලෝකයේ තුල තියෙනට ඕන. කල්‍යාණ මිත්‍රාස්තේ සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනා මේ දහම් තුල යැපෙමින් ඔව් වඩවඩාත්ම මේ පරිසරය තුළ ඉඳගෙනම මේ තෘෂ්ණාවෙන් තමන් විසින්ම නිර්මාණය කරපු ගේ මත ඉඳගෙනම තමන්ගේ තෘෂ්ණාව නිරුද්ධ වෙන මාවතේ තමන් ගමන් කරනවා. ඒක තමයි ධර්මයේ තියෙන සුවිශේෂත්වය. එතකොට මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම ගැන අවබෝධය ලැබුණු කෙනා ඊළඟට මොකද කරන්නේ? ඔහුගේ සුතමේ ඥානෙන් මේ අවබෝධය ලැබිච්ච කෙනා ඊට පස්සේ චින්තාමය පඤ්ඤා විදියට නිතරම මේ දර්ශනය ඔහු හිතනවා. මං බාහිර රූපයක් තියෙන කියලා බැලුවොත් ඒක මට වැරදුනා, මට දුක හට ගන්නවා, දරුවෙක් ඉන්නවා කියලා, ගියක් තියෙනවා කියලා, වාහනේ තියෙනවා කියලා බාහිර නම් පනවගත්තේ ඒ අවිද්‍යාවෙන් බැලීමත් එක්කම මේ පැත්තේ ආයතන ටික අලුතෙන් සකස් වෙනවා Tamanta. මුලින් වර්ණ රූපය, ශබ්ද මාත්‍රය විතරයි ඉන්නේ. ඒක නිරුද්ධ වීමත් එක්ක ඇතිවන සංඥා වේදනා දෙක මනින්දරයෙන් සීකරණයක් එක්කම අවිද්‍යාවෙන් මේ පැත්තේ ආයතන ටික ඇස කරන ආසාදීන් දිගේ ඊළඟට නිර්මාණය වෙනවා ඒ මොහොතේම. ඒක කලින් නිර්මාණය වෙච්ච දෙයක් නෙවෙයි. ඒ මොහොතේම තමන් අලුතෙන් තමන්ගේ ඒ මොහොතේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මේ හේතු ටික පදනම් කරගෙන ඒ මොහොතේ ආයතන ටික සක්‍රිය වෙනවා. ඒ සක්‍රිය වෙච්ච ආයතන ඔස්සේ ආයි නැවත ඒ දිහා බලනවා. බලනකොට තවත් අවිද්‍යාව ඇති වෙනවා. ආයි ඊට පස්සේ ආයි මේ පැත්තේ ආයතන ටික තවදුරටත් අවිද්‍යාව වෙනවා. ඒකම අනිත් පැත්ත. මේක දකිනකොටම විද්‍යාසමතව බලනක් එක්කම අර අවිද්‍යාව දුර වෙලා එන්න එන්නම බාහිරට හිත බැස ගන්න ගැතිය අනිත් පැත්තට අඩුවීමක් වෙනවා. ඒ නිසා මේ දෙපැත්තෙන් තමයි කොයි පැත්තට යනවද කියන එක තම තමම තීරණය කරන්න ඕනේ. බාහිරට ගිහිල්ලා ගිහිල්ලා බාහිර දුක් ටික වැඩි කරගන්න කැමතිද? බාහිර දේ කියනකොට අභ්‍යන්තරයේ පැත්තට සිහින උන දිනු කරලා බාහිර දේ යන දුකෙන් තමයි නිදහස් වෙනවද කියන එක තම තමම තීරණය කරගන්න ඕනේ. යම් කිසි කෙනෙකුට පින්නතුනි මේ අවබෝධය ලැබුණොත් එයා දන්නවා දුක නිදහස් වෙන මෙච්චරයි කරන්න තියෙන කියලා. ඒකෙන් කියන්නේ ඔහු එදිනෙදා කරන රැකියා ටික, ගෙදර දොර ඥාතියන්ගේ යුතුයකම් ටික කරන්නේ නැහැ කියලා නෙවෙයි කර කියන්නේ. ඔහු ඒවා කලින්ටත් වඩා හොඳට කරනවා. කලින් කරාටත් වඩා රැකියාවට පෑන් දෙකක් හරි වැඩිපුර කරනවා. ඒයි කරන්නේ. ලෝභකමටද? නෑ, ඉක්මනට ඒ ධනෙට රූපේ නමේ විවේකේ ලබා ගන්න Tamanට ධර්මයේ හැසිරෙන්න. වෙනදටත් වඩා කන් ඉන්නට උදව් කරනවා. ඇයි උදව් කරන්නේ? ඒ ඉන්න යමනාප කරගෙන බෑනේ නේ. එතකොට තමන්ගේ ධර්මයේ හැසිරෙන්න බෑනේ. ඒ ඉන්න අනිත්යට ධර්මයේ හැසිරෙන්න ධර්මය අහන් කලසනවා. ඒ අය සත්පුරුෂයන් කරනවා. දැන් බලන්න අශෝක රජතුමා, ධර්මාශෝක රජතුමා සෙල්ලි විවර ලිව්වේ කොහමද? මගේ සතුරෝ ධර්මයේ අසත්වා, මගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා. ඇයි එහෙම කියන්නේ? සතුරෝ දින තුන බණ ඇහුවාම සතුරුනම් අසත්පුරුෂකම් කරන්නේ, අතුරුකම් කරන්නේ. තමන්ගේ කමනාපන කතා නොකර ඉඳී. හැබැයි ලොකු හානියක් තමන්ට කරන්නේ මොකද? ඔය කර්මය දන්න එක. ඔය කර්ම විපාක දන්නවා. එනිසා වෙනදේ තමන් ඉන්නේ පුළුවන් තරම් සත්පුරුෂයන් කරන්න. එයාට පරිත්‍යාග සිලි වෙන්න. එයාට උදව් කරන්න, දෙයක් වෙන්න. ඒ උපකාරය වෙනතුනේ මේ ආත්ම භාවිදිම තමන්ට ලැබෙනවා. මරණයෙන් පස්සේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. දිව්‍ය ලෝකේ සුගතිය යන බලාපොරොත්තු වෙන්නේ අපි උදව් කරන්නේ. මේ ජීවත් වෙන කාලෙම පින්නතුනේ තමන් ඇසුරු කරන්නට උදව් කරලා පහසු වඩින් හදාගත්තොත් තමන් ජීවත් වෙන කාලෙම පහසුයි. තමන්ට කොතන ගියත් තමන්ට මිත්‍රයන් ඉන්නවා. යම් කෙනෙක් හතුරුකමක් කරන්න හැදුවත් තමන්ට ඉන්න මිත්‍රයෙක් ඒව වළක්වනවා. තමන්ට ලොකු හානියක් වෙන්නේ නැහැ. තමන් නිතරම මෛත්‍රී සාගත අනිත්‍යය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපවීම කරනකොට පේනතුනේ තමන්ට ඒකම ලොකු රැකවරණයක් ලොකු ආරක්ෂාවක් වටපත් වෙනවා. මෙන්න මේ විදිහට පේනතුනේ මේ ධර්ම මාර්ගයේ සුතමේ ඥානෙන් අහලා චින්තාමේ ඥානෙන් නිතර හිතේ පුහුණු කරන කෙනා දන්නවා දුකේ නිදහස වෙන නම් මේකේ මාර්ගය අනිත් මොන දෙයක් කරන්න ඔහුගේ සිහිනිය තමයි ඔහුගේ අනාගත බලාපොරොත්තුව තමයි මෙන්න මේ දුකේ නිදහස වෙන මාර්ග දෙන්නේ. ඔහු හැමදේම කරන්නේ මේ දෙහිදී තියාගෙන කෙනෙක් එක කැමක් බීමක් කන්නත් පුළුවන් විනෝද ගමනක් කරන්නත් පුළුවන් විහිළුවක් කරන්නත් පුළුවන්. නමුත් ඔහු හැමදේම කරන්නේ තමන්ගේ මේ නිවන් මාර්ගට හානියක් නොවන විදිහට හැම මොහොතෙම ඒ ආධ්‍යාත්මික ගමන් මගේ යමින් තමයි මේක නැත්තා මේක කරන්නේ. Taman දැන් කරන වැඩ ටික කරලා ඉවර වෙලා ධර්මයේ ඇසිරෙනව නෙවෙයි. දැන් කරන වැඩ ටික කරද්දිම දරුවන්ගේ රෙදි ටික හොදද්දි, ගෙදර කෑම බීම උයද්දි, රැකියාවට යද්දි, පාරේ වාහනේ මදවද්දි, ඒ හැම මොහොතම ඔහුට ධර්මයේ ඇසිරෙන ස්ථානයක්, ධර්ම ශාලාවක්, භාවනා ශාලාවක් වට උඩ පත්‍ර තියෙන හැමතැනම හැම තැනක්ම දාන ශාලාවක් පන්සලක් සිල්ගන්න ස්ථානයක් භාවනා මධ්‍යස්ථානයක් සක්ම මළුවක් වෙලා තියෙන උඩ හැම තැනම. මෙන්න මේ විදිහට පේනතුනේ ගත වෙන හැම මොහොතක් පාසාම ඔහු ධර්මයන් සමග ටිකෙන් ටික ඉදිරියට ගමන් කරගෙන ඉන්නේ. විශේෂයෙන් පේනතුනේ මෙන්න මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම දැකගෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පිළිගන්න පේනතුනේ පටිච්ච සමුප්පාදයේ දැනගත් ප්‍රමාණයද. පටිච්ච සමුප්පාදයේ කියන්නේ මොකද්ද? අස්මින් සතේ ඉඳන් හොතේ අස්මින් අසති ඉඳන් හොතේ කියපු ආකාරයට මේ හේතු ටික තියෙන තැන මේ අත්දැකීම තියෙනවා. හේතු නැති වෙච්ච තැන මේ අත්දැකීම නිරුද්ධ වෙනවා කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතෙන් රූපයන් බලනකොට ස්කන්ධ පංචකය හට ගන්න අවස්ථාවේදී ඒ අධ්‍යක්ීම ලැබෙන ආකාරය සමුදේ දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. බාහිර කෙනෙක් දෙයක් නැහැ කියන අන්තයට ඔහු යන්නේ නැහැ. ඔහු දකිනවා ඒ මොහොතේ අධ්‍යක්ීමක් ලැබෙනවා. හැබැයි ඒත් එක්කම ඔහු අස්මින් අසති දන්න හොදී මේ හේතු විදිහ නිරුද්ධ වීමත් එක්කම ඒ අධ්‍යක්ීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ආකාරයත් ඔහු දකිනවා. ඒ නිරුද්ධ වීම දකින කෙනා ඇත කියන සමුදේ කියන සාසතකේ නන්දට යන්නේ නැහැ. මෙන්න මේ විදිහට පිනතුනි එකම දර්ශනයයි. දෙට්ටින්ච අනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ කියපු ආකාරයට මේ එකම දර්ශනයේ ඇත නැත කියන අන්ත දෙකම දුර වෙන ළොන. බුදුහාමර සඳහන් කරනවා ස්කන්ධ පංචකයේ සමුදේ දකින කෙනා හට ගැනීම දකින කෙනා නැත කෙනාට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ වැය දකින කෙනා නිරුද්ධ වීම දකින කෙනා ඇත කෙනාට දෙකක් ගන්නෙ නැහැ. ඒ නිසා සමුදේ වැය දෙකම එක විටම දකින්නේ නෙමෙයි. මෙන්න මේක තමයි පරිසම්පාදයේ පදනම. එතකොට අවිද්‍යා සහගතව යමක් දැස බැලුවොත් යම් පුද්ගලයෙක් දැස බැලුවොත් ඒ ඔස්සේ සංස්කාර හට ගන්නවා. විඥාන නාම රූප සලායතන පස් ආදී සියල්ලක් මහටගෙන අවසන් වෙන කොටින්ද අවසන් වෙන්නේ ජරා මරණ වලින් අවසන් වෙන්නේ. ආයි මග නැවතීමක් නැහැ. අවිද්‍යාව සාගත යමකට ඇස දල්වල බැලුවොත් ඒකේ ඇලුනත් එකයි ගැටුනත් එකයි උපේක්ෂා සාගත හිටියත් එකයි. මම කිසිම දෙයකට මගේ දරුවන්ට මගේ ගෙදරට මං ඇලෙන්නේ නැහැ මගේ වාහනේට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියලා කිව්වට ඒ ඉන්නේ අවිද්‍යාව තමයි ඉන්නේ. බාහිර ගියන් වාහනයන් දරුවේ කොහොට පෙනුනොත් ඒ කියන්නේ ඔහු ආයේ ජරා මරණත් එක්කයි ඉන්නේ. ඒ වෙලාවට උපේක්ෂාවෙන් හිටියත් ඕනම අවස්ථාවක ඒ දේ අරබයා හොට රාගයන් ගේසයක් හට ගන්න පුළුවන්. මේ මොහොතේ හට නොගත්තට ඕනම වෙලාවක ඊට අදාළ හේතු දෙක නිර්මාණය වෙච්ච තැනදී ඒ ක්ලේශයන් හට ගන්න පදනම පරිසරය සකස් කර ගැනීම. දැන් බලන්න ඔබට හිතේ ඇටමෙද මම නම් කවදාවත් අඬන්නේ නැහැ කියලා මේ. හැබැයි එහෙම කියලා ඉන්න බොහෝ දෙනෙක් සමාන කාරණාවල් දැනෙනවා. ඒ මොහොත තුන ඇතැම් විට ඒ හේතු යෙදිච්ච අවස්ථාවේදී පින්නතුනේ අනන්න වෙනව සමහරයිද. ඇයි තමන්ට පේන ඇස කන ආසාදී දේවල් විතරක් නෙවෙයි අතීතයේ නිරුද්ධ වෙච්ච තමගේ සිතිවිල්ලට පවා තමන්ගේ මිය ගිහිපු අම්මා අතීතයේ දවසක කරපු යම් කිසි දෙයක් සිහි වෙනා අම්ම වෙනුවෙන් දානයක් දෙන වෙලාවේදී ඔබේ ඇස් දෙකට දානයක් නැතුව හඳුළු වෙන්න පුළුවන්. ඒ එන්නේ අර අතීත අත්දැකීම ඇතේ කියලා අවිඥානිකවම තමන් ඒ තුළ බැසගෙන සිටීම. ඔබේ ජීවිතේ ලොකු හානියක් කරපු කෙනෙක් මතක් කරන්න බලන්න. ඔබේ දරුවන්ට හරි, ඔබේ අධ්‍යාපනයෙන් හරි, ඔබ හිටිය ගෙදරට වාහනයට හරි ලොකු හානියක් කරපු කෙනෙක් මතක් කරනකොට මොකද වෙන්නේ? හිතේ විරසක බවක් ගැටීමක් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ ඇයි? ඒ නිරුද්ධ වෙච්ච ලෝකයේ මම අමතක කළා නම් ඉන්නේ කියලා කිව්වත් ඇතැම් විට ඒ ගැන හදිස්සියෙන් ආවොතින් අර හිතාගෙන ඉතිව ඔක්කොම මතක වෙන ආයතන මතක් වෙනවා. ඒක තමයි වෙනසින් ජීවිතයේ ස්වභාවය. ඒ අපේ ජීවත් වෙන කාලයේදී ස්වභාවය මේකයි. අපි ජීවත් වෙන කාලය පින්නතුනේ අපේ මතකයේ තියෙන්නේ මේ ඉසිකල් බ්‍රේන් එක මත විතරයි. ජීවත් වෙන සාමාන්‍ය කාලේ. දැන් අපේ මතකයේ තියෙන්නේ ඉපදුනාට පස්සේ මේ මොළයේ ක්‍රියාකාරීත්වයක් එක්ක. හැබැයි පින්නතුනේ අනිත් අවස්ථාවක් එනවා. මේ මොළයේ ක්‍රියාකාරීත්වයක් ඉක්මවල මතකයේ ඉස්මතු වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කොයි අවස්ථාවද? ඒ පිනතුනේ චුති චිත්තය සිද්ධ වෙන අවස්ථාය මරණාසන්න මොහොතේ. ඒ වෙලේ අපිට මතක් වෙන්නේ මේ ෆිසිකල් බ්‍රේන් එකේ විතරක් නෙවෙයි. ඒ වෙලේ පිනතුනේ අතීත ආත්ම භව සිය ගානක කල්ප ගානක ටික ඔක්කොම ටික එකම ලයින් එකකට එනවා. ඇවිල්ලා තමයි තීරණය වෙන්නේ අපේ ඊළඟ උපත තීරණය වන්නේ කියන අවස්ථාවේ තමයි. එතකොට ඒ වෙලේ කෙනෙකුට හිතන්න පුළුවන් බ්‍රේන් ඩෙත් එකක් වෙලා තිබුණොත් කොමා එකක් වෙලා තිබුණොත් ආයෙනම් යාට සේෆ්ටි එකක් තියෙන එහෙනම් නැවත ඉපදෙන එකක් නැහැ කියලා කිදේනේ. එහෙම පේනතන වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් හරි ඉක්මනට නිවන් දකින්න පුළුවන් වෙන බක්දමකින්. එහෙම නැහැ පේනතනේ. අදාපේ මතකය මේ භෞතික ශරීරය මත යැබිලා තිබුණට ඇතැම් අවස්ථාවලදී පේනතන මේ භෞතිකත්වයේ ඉක්මවලා ඒ මතකය අපට හිතට එනවා. ඒක ඕනම මොහොතක අපට තමගේ සිහිය දිනු කරලා සතිය දිනු කරලා සමථ විදර්ශනා දිනු කරලා ඒක මේ ජීවිත කාලෙම වුණා නම් අපට උපදවා ගන්නත් පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. ඉතින් මෙන්න මෙවැනි සත්‍යයක් මත පිනතුනේ අපේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම දැක්කොත් මෙන්න මේකයි මාර්ගය කියලා අපි දැක්කොතින් පිනතුනේ අපේ මෙන්න මේ දුකේ නිදහස් වීම අපේ ජීවිතයේ නැමැති න්‍යාය පත්‍රයේ එදිනෙදා කටයුතු වල ප්‍රමුඛත්වයට තියාගන්නේ මෙන්න මේ දුකේ නිදහස් වීම. මොකද තමන් දන්නවා පැහැදිලිවම තමන්ට රැකවරණ දෙකේ කොච්චර බාහිර පුද්ගලෝ හිටියාද කොයිතරම් තමන්ට කියලා ලස්සන ශරීරයක් තිබුණාද මේ කිසිම දෙයක් තමන්ට ඇත්තටම සැබෑ ලෙසම නියම ආරක්ෂාවක් පිළිසරණක් නෙවෙයි කියන එක තමන් දන්නවා. තමන්ගේ ශරීරය කොච්චර ලස්සන උනද ඇතැම් විට තමන් ලස්සන වාහනයක ගියාද හොඳ ලස්සන මල් දෙපැත්තේ වගා කරපු ප්‍රියවෙකක් දිගේ ගියාද තමන්ගේ හිතට අකුසල චේතනාවක් ආවොත් අර කිසිම දෙයක ලස්සන තමන්ට පේන්නේ නැහැ. තමන්ගේ වාහනේ ලස්සනවත්, තමන්ගේ රූපේ ලස්සනවත්, තමන්ගේ බෑග් උපතේ තියෙන සල්ලිවත් මොනවාක්වත් ඒ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ අර අකුසල චේතනාවෙන් තමන්ට පීඩාවක් එනවා. ඒ නිසා පින්නතුනේ අපට වටිනාම දේ අපේ හිත. ඒ නිසා ඒ හිතට අපේ උපරිම ගරුත්වය, උපරිම සැලකිල්ල අපි දක්වන්නට ඕන. අපි අපට ආදරේ නම් අපේ කලියොත් ප්‍රධානම දේ තමයි මෙන්න මේ හිතට කෙලෙස් ඇතිවන ලෝභ දේශ දෙකත් මුල්වන අවිද්‍යාව දුරු වෙන විදිහේ දර්ශනයක අපේ හිත නිතරම අපි භාවිත කරන්න ඕන. මේක පිනොතින් අපිට මේ ලැබුණ ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ අපි ලැබුවේ. ඇතැම් විට ඊළඟ ආත්ම භාවෙත් අපි ඇතැම් විට තෙන්කන් කළ මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. ඇතැම් විට පැතදනා ගෙටුම ඉපදෙන්නත් පුළුවන්. හැබැයි පිනොතින් ආයේ උපදුනත් බලන්න මේ තත්ත්වයට පත් වෙන අවුරුදු කීයක් දුක් විඳින ඕනද? අඩුම ගානේ අවුරුදු 25ක් දුක් විඳින ඕන නෙවෙයි. අඩුම ගානේ. ඉතින් දැන් අපිට තියෙන මේ දුක් ටික ඔක්කොම විඳලා ඉගෙන කියාගෙන සල්ලි හම්බ කරලා දරුවන්ගේ තුත්පන් ටිකක් හුඟක් දුරට ඉවර කරගෙන දැන් තමයි හුඟක් ස්ථාවර වෙන අවස්ථාව. ආයේ උපදුනත් මෙතෙන් එනකම් ආයේ ධර්මයේ හැසිරෙන්න වෙන්නේ අපිට. එනිසා දැන් කල්පනා කරන්න වෙන තුනි දැන් මේ අවස්ථාව තමයි හොඳම අවස්ථාවේ දැන් මේ ගත කරන්න එක හිතන්න. දැන් මේ අවස්ථාවේ පොඩ්ඩක් අරපු කරන්නේපා හැම මොහොතෙම මේ දර්ශනය තමයි ජීවිතය අංගයක් බවට පත් කරගන්න. ඉතින් මෙන්න මේ උනන්දුව තියෙන කෙනා වෙන තුනි ඊළඟට පළමුවෙන්ම තමන් සුරක්ෂිත භූමියකට පත් වෙනවා. තමන්ට ලොකු කරදර ටික තියෙන භූමියකට පත් වෙලා වැඩකටළු සහිත හොඳ ගේට්ටුවකුත් තියෙන භූමියකට තමන් පත් වෙනවා. මොකක්ද ඒ භූමිය? ඒ භූමිය තමයි සතර සතිපට්ඨානේ නැවතී සේම භූමියට තමන් පත් වෙනවා. මේ සතුරන්ගෙන් වනසතුන්ගෙන් හානි වෙන පරිසරයන්ගෙන් මිදලා තමයි යම් කිසි විදියක රැකවරණයක් තියෙන තැනකට පත් වෙනවා. ඒක තමයි අපි පළවෙනි පීචනේ. හැබැයි මෙතන පීචෙන්නේ නිකන් නෙවෙයි. බුදුහාමර දේශනා කරනවා අභිමංග සූත්‍රයේදී. සතිපට්ඨානෙ වඩන පීචන කෙනා සතිපට්ඨානයක් දැනගන්නට ඕන. සතිපට්ඨාන භාවනාවක් දැනගන්නට ඕන. සතිපට්ඨාන භාවනා ගාමිනී මාර්ගයක් දැනගන්න ඕන කියලා. සතිපට්ඨානය කියන්නේ තමන්ගේ කය, වේදනා, හිත, ධර්ම කියන මෙන්න මේ හතරේ සිට පිටුවා ගැනීම. සතිපට්ඨාන භාවනා කියන්නේ මෙන්න මේ කය, හිත, වේදනා, ධර්ම කියන මෙන්න මේ කරුණ ගැන සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන පිළිවෙලට ඒකේ හට ගැනීම, නිරුද්ධ වීම හැම මොහොතම දකින එක. සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ අර දුකේ හට ගැනීම, නිරුද්ධ වීම පිළිබඳව වූ එක් ක්‍රමවේදයයි. පටිච්චසමුප්පාදය පිළිබඳව අවබෝධය, අන්නේ අවබෝධයක් තියාගෙන තමයි මේක වඩන්නේ. අපි ගමනක් යනකොට නිතරම තමන්ගේ හිතේ තියෙනවා තමන්ගේ ගමනාන්තය කොහෙද කියලා. ඔබ යන්නේ කඩේකට නම් ඒ මොන කඩේටද? වෙන සිටිහෙකට නම් සිටි එක මොකද්ද? ගෙදරකට නම් ගෙදර මොකද්ද? ඒක ඔළුවේ තියාගෙන තමයි ඔබ වාහනේ නැගෙන්නේ. වාහනේ නැගලා ඉවරල ඩ්‍රයිව් කරන ගම කියන්නේ අනේ යන පළාතකට යනවා කියලා එහෙම කියන්නේ නැහැ නේ අපි නිතරම යන්නේ ඒ යන තැන සම්පූර්ණම චිත්‍රයක් ඔළුවේ මාගෙන. ඔළුවේ මාගෙන ඉඳලා ඒක සිහිනෙන් බලබල යන්නේ නේ. දැන් මෙතන ඩ්‍රයිව් කරන්න පටන් ගත්ත ගමම දැන් ගෙදර පුතාලා දෙන්න මෙහෙම ඇති ගියගෙන හිත හිත දැන් මෙ යන්නේ. එහෙනම් පාරේ දැන් ට්‍රැෆික් තියෙන දන්න එතනත් ට්‍රැෆික් කඩුවේ මෙතනින් හරවන්න ඕන. පුතා දැන් ඉස්කෝලේ ගිහලා ආවද දන්නේ නැහැ. දුව දැන් ගෙදරද දන්නේ නැහැ. එහෙම හිත හිත තමයි චිත්‍රයේ මම ආසන සම්ම යන්නේ. අන්න ඒ වගේ තමයි වෙනතනේ. මේ සතර සතිපට්ඨානෙට බැස ගන්න කෙනා ඔව් මේ සම්දේ වේ දකින්නට රෝහාදී ස්කන්ධ පංචකේ හට ගැනීම නිරුද්ධ වීම දකින්නට දුකෙන් නිදහස් වීම වන්නට දෙත්තේ දෙත්තමත්තන් කියන අනාගත සිහිනය සඵල කර ගන්නට මේ යන ගමන තමයි දැන් මේ ආරම්භ කළේ. ඒ ගමනක් දෙක් ඉන්න කෙනා නිතරම මේක වඩන්නේ. කායනපස්සනා වඩන්නේ. දෙතිස් ගුණේ වඩන්නේ. පටිච්චසමුප්පාද මනසිකාරය වඩන්නේ. ශාරීරික කොටස් බලන්නේ. නැත්නම් අට්ටික සංඥා වඩන්නේ. ඇටසැකිල්ලක් බලන්න නෙවෙයි. ඔව් අට්ටික සංඥා වඩන්නේ. මේ බාහිර රූපේ මත සත්‍ය සංඥාවෙන් හිත බැස ගන්න ගතිය නවත් ගන්නයි ඔහු ඒක කරන්නේ. අසුබ දෙයකේ සුබ සංඥාවෙන් හිත බැස ගන්න ගතිය නවත් ගන්නයි ඔහු කඩේකෝල් මනස්කාරය වඩන්නේ. සැප වේදනාවක් ඉන්නකොට ඒ සැප වේදනාව දිහා ඔහු බලන්නේ. නැත්නම් දුක් වේදනාවක් ලැබෙනකොට ඒ වේදනාව දිහා ඔහු බලන්නේ. වේදනාවෙන් වේදනාව විඳින නෙවෙයි ඒ වේදනාවට මුල් වෙච්ච ස්පර්ශයේ තේරුම ගන්න හැංගීමේ. ඔහු හිතගෙන බලන්නේ සරාගම් වාචිත්තං වේතරාගම් වාචිත්තං ආදී වශයෙන් ඒ හිතේ විවිධ ස්වභාවයන් බලන්නේ. හිත නිත්‍යමත්යෙන් ගන්න නෙවෙයි. හිතත් නාම රූප වලින් හටගත්තු දෙයක්. ඒකත් හේතුඵල ධර්මක සිද්ධාන්තයක් කියලා දැක ගන්න අදහසින් තමයි ඔහු චිත්තානුපස්සනාව වඩන්නේ. ධම්මානුපස්සනාව වඩන්නේ. අකුසල චේතනා හඳුනාගෙන පංච නීවරණාදීන් දුර වෙනට කුසල චේතනා හඳුනාගෙන සත්බොධ්‍යංගාදී කරුණු වඩන්නට තමයි යෝ ධම්මානුපස්සනාව වඩන්නේ. මේ හැමදේම කළා මේ හතරම එකට වඩලා අන්තිමට ඌ එක රිසල්ට් එකක් හතර ගන්නවා. මොකද ගන්නෙ? තමගේ සමස්ත ජීවිතේම අතර තේරුම් ගන්නවා. මේ හතර වෙන් වෙනව වැඩවත් වෙන තුන අන්තිමට ඌ එක තැනකට එනවා. මොකක්ද එන තැන? මේ හතරෙන්ම කරන්නේ පින්නතුනේ අපේ ජීවිතේ තේරුම් ගන්න එක. වෙනත් විදියකින් කියනවා නම් නාම රූප දෙකේ ස්වභාවය තේරුම් ගන්න. තව විදියකින් කියනවා නම් ස්කන්ධ පංචකේ සමුදේවය තේරුම් ගන්න අපි මේක කරන්නේ. කායන පස්සන වඩනකොට රූප ස්කන්ධය ප්‍රකට වෙනවා. වේදන පස්සන වඩනකොට වේදනා ස්කන්ධය ප්‍රකට වෙනවා. චිත්තාන පස්සන වඩනකොට විඥාන ස්කන්ධය ප්‍රකට වෙනවා. ධම්මාන පස්සන වඩනකොට සඤ්ඤා සංඛාර කියන ස්ථාන දෙක ප්‍රකට වෙනවා. කොහොමද ප්‍රකට වෙන්නේ? මේ මහම අහොත්වා සම්බුතං හොත්වාන භවිෂ්‍යති. පෙර නොතිබී හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක තමයි මගේ සමස්ත ජීවිතයම කියලා හැම මොහොතෙම ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, කුමන ආයතනයකින් අරමුණක් ලැබුණත් ඒ අත්දැකීම අතීත සිතවිල්ලෙහි මරණයක් තියෙනවා. සෝවිසි ප්‍රත්‍යයෙන් සඳහන් වෙන්නේ ඒක. නමුත් අතීත සිතවිල්ල එහෙම වර්තමානට එනව නෙවෙයි. ඒ අතීත සිතවිල්ල වර්තමානට බලපෑමක් කළා. ඒක අතීතෙහිම නිරුද්ධ වෙලා ගියා. දැන් මේ වර්තමානයේ මේ අලුතෙන් හටගත්තේ මේ හටගත්තු දේ පෙරණු තිබි හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින කෙනා තමන් ආපු දැකපු දේවල් ගැන හිතලා ඒව නිත්‍ය වශයෙන් දැන් ගන්නෙ නැහැ. තමන් අහපු දැකපු දේවල් හිතනකොටම දාන දැන් මේ තමන් හිතයි සිහි කරන්නේ කියලා තමන් ඒක මුලා වෙන්නේ නැහැ. අනාගතේ තමන් ඉන්න කරන දේවල් ගැන හිතනකොට දැන් හෙට කාර්යාලයට ගිහිල්ලා අයියෝ හෙටත් අර මොනම බලන්න තමයි වෙන්නේ කියලා හිතන්නේ නැහැ තමන්. තමන් දන්නවා තමන් මේ තමන්ගේ හිතමයි දැන් මේ සිහි කරන්නේ කියන එක තමන් දන්නවා. ඒ අතීත දුක් ටික තමන් ගන්නෙ නැහැ. ඒ නිසා පින්නතුනේ මේ තැනත්තා අතීතයේ පිළිබඳව ශෝක කරන කෙනෙක්වත් අනාගතයේ පිළිබඳව සිහින මවන කෙනෙක්වත් නෙවෙයි. ඔව් වර්තමානයේ හේතුඵල ධම දකින්නේ වර්තමානයේ තුළ සජීවී ලෙස සක්‍රීයව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා දුකෙන් නිදහස් වෙමින්. ඒක තමයි විශේෂත්වය. එනිසා මෙන්න මේ සතර සතිපට්ඨාන තුළ ඉන්නකොට පින්නතුනේ එයාගේ ළඟ තවත් ගුණ ධම් හතරක් වැඩෙනවා. මොනවද ඒ? සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. දැන් මේ සිහිය සහ නුවණ තුළ ඉන්නකොට මේ තැනත්තාගේ නූපන් අකුසල් තියෙනවා නම් ඒ නූපන් අකුසල් නොයිපදෙන විදියට උ නිතරම උත්සාහයෙන් වැඩ කරනවා. තමන් හිතට රාගයක්, ද්වේෂයක් මෙතෙක් ඇති වෙලා නැත්නම් අලුතෙන් ඇති වෙන ඉඩක් දෙන්නේ. ඇයි සිහියෙන් ඉන්නකොටම අරවට ඉඩක් නැහැ. සරාගම්වා චිත්තං කියන විදියට සිතවිල්ලක් එන්න පුළුවන්. එනකොටම තමන් මේ පැත්තෙන් හඳුනා ගන්නවා ඒක දිගටම පැවතෙන ඉඩක් නැහැ. නූපන් අකුසල් නොයිපදෙනවා. ඒ වගේම උපන්න කුසල් තියෙනවා නම් ඒවත් දුර වෙනවා. ධම්මාන පස්සනාවෙන් ඉන්නකොට ඔව් පංච නීවරණ ගැන නිතරම සැලකිල්ලෙන් ඉන්නේ. දැන් තමන්ගේ හිතේ තියෙන කාමච්ඡන්දයක්ද, ව්‍යාපාදයක්ද, තීන මිද්‍යයක්ද මේ කරුණ ගැන හොඳට දැන් සැලකිල්ලෙන් ඉන්නේ. එයා හරියට රටේ රජ කෙනෙක් ආරක්ෂා කරන ඉතාම දක්ෂ හැමදෙවරු වගේ. එතනක් තාගේ හිතත් සම්පූර්ණ ආරක්ෂාව දාලා තියෙනවා. කිසිදු බාහිර අරමුණකින් තමන්ගේ හිතේ පීඩාවක් ඇති නොවන විදිහට සියලුම ආරක්ෂාව දාලා තියෙනවා. එතකොට නූපං අකුසල් නොයිපදෙන විදිහට, උපං අකුසල් දුර වෙන විදිහට, නූපං කුසල් උපදින විදිහට. කව අලුතෙන් කුසල ඇති කර ගන්නවා. සති, ධම්ම විදියේ, විරියානි මේ පොඥාන ධර්මයට අදාළ කුසල පාර්ශවයේ දේවල් තමන් නිතර නිතර වඩනවා. සාමාන්‍ය ලෞකික කුසල විතරක් නෙමෙයි. මෙතනත් ආ වඩන්නේ ලෝකෝත්තර කුසලයට අදාළ ඉන්ද්‍රිය ධර්මාදී කරුණු වඩනවා. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග, මාර්ගාංග වැඩෙන විදිහේ මාවතක ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. දැන්ට උපන් කුසල් තියෙනවා නම්, දැන්ටත් තමන් අනිත්‍ය මෙනෙහි කරනවා නම්, දැනටත් හිත සමාධිමත් නම් ඒක පොඩ පොඩ හරි වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒක පොඩක්වත් අඩු කරන්නේ නැහැ. දිනෙන් දින තමන් සමතය සඳහා ගත කරන කාලය වේලාව වැඩි කරනවා. විනාඩි 5 විනාඩි 8 විනාඩි 10 විනාඩි 12 ටිකෙන් ටික තමයි සමතේ දියුණු කරන කාලය ටිකෙන් ටික වැඩි කරනවා. ඇයි ඒකට හේතුව තමන් තමන්ට දැම්වා ආදරේ. ඒකට හේතුවක් තමයි මේ ධර්ම මාර්ගයේ හැසිරෙනකොට සාමාන්‍ය ලෞකික කුසලයේ වගේ නෙවෙයි මේ අංශේ හැසිරෙනකොට තමන්ගේ මානසික සුවේ එන්නම තමන්ට ප්‍රකට වෙනවා. තමන් වෙනදට වඩා වැඩ අඩුවෙන් කරන්න මහන්සි වෙන්නේ නැහැ. වෙනද කරපු වැඩේ කිහිම කරනවා. වෙනද ලෝකේ හැම දෙයක් ගැනම හිතේට කරපු කෙනා දැන් කුසල අරමුණ හිතමින් තමව කරන්නේ. ඔහු එන්නේ නම් නිහඬ පුද්ගලෙක් බවට පත් වෙනවා. විශේෂයෙන් පින්නතනේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනාගේ යහපත් සංකල්ප ඇති වෙනකොට ඔහුගේ සම්මා කම්මන්ත ඇති වෙන කලින් පින්නතු නැති වෙන්නේ මොකද්ද? සම්මා වාචා ඇති වෙනවා. ඒ සම්මා වාචාවෙහි තමන්ගේ ස්පීච්චේ ඉහළම ඩිසිප්ලින් එකක් ඇති වෙනවා. මොකද ධම්මීවතා අරියෝ වාතුන්හි බවගෙන කරන්නේ. කතා කරනවා නම් ධර්මයෙන් අදාළ කරුණක් මම කතා කරන්නේ නැත්නම් ඉහළ වෙන්නේ. ඇයි ඔහුට අනිත් නිසරු දේවල් කතා කරන්න බැරි වෙනතනි. කොහොමද අවිද්‍යාව මත පිළිතන අතීතයේ නිරුද්ධ වෙච්ච දේවල් නිර්මාණය කරගෙන ඉන්නේ කතා කරන්නේ. ඔහුට කතා කරන්න බැහැ ඒක. ඔහුට කතා කරනවා නම් එහෙනම් සතිපට්ඨානෙන් බැහැර වෙනවා ඔහුට. එහෙම නැත්නම් ඔහුට සම්පූර්ණ සතිපට්ඨානෙමට පිළිතලා ඉතාම සිහියෙන් නොනින් තමයි ඒක කරන්න වෙන්නේ. නමුත් ඇදැම්මිට අපේ ඇසුරු කරන පුද්ගලයන් ඒක එහෙම කරන්න අමාරුයි. ඒ නිසා ඇදැම්මිට ඔහුට තේරෙනවා හොඳම දේ තමයි නිහඬ වීම කියලා. නිහඬ භාවය තමයි ඔහුගේ මානසික සුවේ. ඔහු ඇසුරු කරන ඇදැම්මිට කොයි විදිහට තේරුම් ගන්නේ දන්නේ නැහැ කියනම කතාවක්. නමුත් වෙනතුනේ මේ මට්ටමට එනවා මේ දහම් තුනේදීමත් එක්ක. ඔහු අභ්‍යන්තර මහා පහනක් දල්වාගෙන අනිත්‍ය රාග දේශාදීන් දැල්මින් ඉන්න ලෝකෙක සුසුකම්මද දේවාම වේරිනේ ස්වාවේරිනෝ වෛරින් ගිනිගත් ලෝකයේ තුල ඔහු ආයිරීව සුවදායිව වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගේ නිහඬ බව එන්නම වැඩි වෙනවා. ඔහුගේ මානසික සතුට එන්නම වැඩි වෙනවා. ඒ මානසික සතුට එන්නම වැඩි වීමේ ලක්ෂණයක් තමයි පින්නතුණී. ඔහුගේ නිහඬ භාවය දින වෙනවා. ඒකෙන් කියන්නේ කතා කරමින් ඉන්නවා කියන අවශ්‍ය තැනකදී අවශ්‍ය කරන දේක් තමයි කතා කරනවා. අනිත්ට උදව්වක් කරන්න දැනදී උදව්වක් කරනවා. උපදේශයක් දෙන්න තැන්වලදී ඒක පිළිගන්න කෙනෙක් නම් කියනවා. නැත්නම් තමයි නිහඬ වෙන එක ඊට වඩා හොඳයි. ඒ නිසා තමයි ඇසුරු කරන අය තුරදී පින්නතුණී. නුවණ කියන බලන එක ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ධම්මකාමෝ බවං හෝති ධම්මදෙසි පරාභවෝ කියන කාරණේ. මේ අසුරු කරන පුද්ගලයා ඇත්තටම ධර්මයට කැමති කෙනෙක්ද? ධර්මයට ද්වේෂ කරන කෙනෙක්ද කියලා බලන්න. මේක තමයි වෙනතුනේ හොඳ කල්යාණ මිත්‍රෝ කෙනෙක් දිහා බලන කාරණේ. යාට තේරෙනවනම් ධර්මයට ද්වේෂ කරන කෙනෙක් කියලා ඇතැමිට යා කතා කිරීම අඩු කරන බොහෝ විට. ධර්මයේ පිළිබඳ කුතුහලය සෝච බව මේ වගේ කරුණු යම්කිසි කෙනෙක් එක කතා කරනවා නම් අපට සමහර ස්වාමීන් වහන්සේලා මොන ගැහිලා තියෙන පින්තුණි. ඇතැම් විට රාත්‍රී 8ට පටන් ගත්තාම උදේ 5 වෙනකන් සාකච්ඡා කරනවා. සමහර ආරණ්‍යවල ගල්තා. හැබැයි අපි ගිහින් ඇතැම් විට වෙන රිසර්ච් එකකට ගිහලා කරුණු අහන ගියොත් කතා කරන්නේ කාමරේ වහගන්න. මොකද ඒ දන්නව මේක මේ නියම අදහසින් නෙමෙයි මේක අහන්නේ කියලා දැන් මෙතන නිකන් කාලනාස්ති කිරීම වගේට කරගන්න. ඒ නිසා පින්තුනේ අපේ ධර්ම අරමුණ සත්භාවයෙන් කරන දෙයක් නම් ඒ ධර්මයට කැමති සත්පුරුෂව පින්තුනේ දවස් දෙක උනත් එක දිගට කතා කරන්න සූදානම්. හැබැයි ඒ බැහැර තැන්වලදී ඒ කතා කරන කෙනා ධහමට කැමති කෙනෙක් නෙවෙයි කියලා දැනගත්තොත් එතන පටන් මේ තැනත්තා ඒ ලක්ෂණය තමයි ඉබේම කතාව සීමා වෙන ගතිය. ඇයි ඒකට හේතුව? ඔහුට ධම්මවිජේ සම්පෝඥංගයක් දෙක ඉන්න කෙනා. එතන කාගේ සතුට තමයි බෝධිඅංගයක් හැටියට මේ ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කිරීම තමයි ඔහුගේ ජීවිතයේ සතුට වෙලා තියෙන්නේ. ඇයි ඒකට හේතුව? ඒ ධර්මයේ සාකච්ඡා කරන මොහොතත් ඔහුට විමුක්තායතන බවට පත් වෙලා තියෙන්නේ. අපි දැන් මේ කතා කළේ පින්නතුනි. සතර සතිපට්ඨානය තුල ඉන්න කෙනා ධර්මයේ සාන්දෘෂ්ටික බව දැකෙන කෙනා හැම මොහොතකම අකුසලෙන් දුර වෙන්නත් කුසලයේ දිනු කරගන්න උත්සාහ කරනවා. ඇයි ඒකට හේතුව? ඔහු දන්නවා. ඔහුගේ හිතට රාගය, ද්වේෂය, අවිද්‍යාව ආවොත් ඔහුට ඒක මනසට තියෙනවා. ඔහුට වටිනාම දේ තමයි ලස්සන හිත. ඒ හිත උපරිම ලෙස සතුටෙන් තියාගන්නට, ලස්සන මලක් වගේ ඒ හිත තියාගන්නට ඔහු හැම වෙලාවෙම සියලුම පරිසරය සකසා ගන්නවා. ඇතැමිට නිදි මරාගෙන හරි ඉන්න තැන් පිරිසිදු කරලා අනිත්ට උදව් කරලා මේ මනසේ පිරිසිදු බව රැකගන්නට යා උපරිම ලෙස උත්සාහ කරනවා. ඇතැමිට ඉන්න තැන තමන්ගේ මේ මානසික දියුණුව සඳහා දිගින් දිගටම තමන්ට බාධාවක් කියලා තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ භික්ෂු මහන්සියාට යම් කිසි තැනක් තියෙනවා නම් ස්ථානයක් විහාර ස්ථානයක් ආරණ්‍යයක් ඒ ස්ථානයේ ඇතැම්මිට ධර්මයෙන් හොඳට ලැබෙන කල්යාණ මිත්‍රයන් ඉන්න තැනක් වෙන්න පුළුවන්. අනිහි මිස්ථානයක් නම් ප්‍රත්‍යපහසුවන් අඩු වුණත් ප්‍රත්‍යපහසුවන් අඩු වුණත් එතන යන්න එපා කියලා. එතන තවදුරටත් රැඳිලා ඉන්න කියලා. යම් කිසි තැනක ප්‍රත්‍යපහසුවනක් හොඳට ලැබෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයනුත් ඉන්නවා. ධර්ම සාකච්ඡා කරන්නත් පුළුවන්. ධර්මයේ හැසිරෙන තත්තාව තියෙනවා. ඒ වගේ තැනක ඉන්නකොට යන්නේ කිව්වත් යන්න එපා කියලා. එලෙවත් යන්න එපා. කොහොම හරි එතන ඉන්න. යම් කිසි තැනක ධර්මයේ නැහැ. කල්‍යාණ මිත්‍රෝ නැහැ. හැබැයි පාසු මණ්ඩලක තියෙනවා. ප්‍රතිපාසු මණ්ඩලක තියෙනවා. එතනින් යන්න ඕන නම් කියලා යන්නේ නොකියන්නේ. එතන යන්න හැබැයි කියලා යන්න. ඇයි? ඉන්නයි සලකනවානේ. සලකන නිසා කියලා යන්න. යාමිස තැනක් තියෙනවා. ප්‍රත්‍යපාසවනුත් නැහැ. ධර්මයක් නැහැ. නොකියම යන්න කියලා. ඉන්නයිද කියන්නත් එපා. නොකියම එතනින් බැහැ යන්න කියලා. තින්නතුනි මෙන්න මේ වගේ ධර්මයේ තුල ඉන්නකොට තියෙන මේ ලක්ෂණ ටිකක් අපි මේ කිව්වේ. සතර සතිපට්ඨානයේ තුල ඉන්නකොට එතන නූපන් අකුසල නිපදන්නට උපන් අකුසල දුරු කරන්නට නූපන් අකුසල උපදවා ගන්නට උපන් අකුසල දිනු කර ගන්නට හැම තත්පරයක්ම ගත කරන පින්නතුනි. කාලෙන් ඉන්න මොහොත පටන් විතරක් නෙවෙයි. ඔහු නිඳ යන අවසාන තත්පරය දක්වාම මේ ධර්ම වෙනුවෙන් තමයි කාලය ගත කරන විතරක් නෙවෙයි. අනිත් අයට ධර්මය දෙන්න කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. අපි දැකලා තියෙන කෙනකින් සමහරේ වගේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා කරන කැපවීම පුදුම හිතෙනවා. ඒ ධර්මයට කැමැත්ත තියෙන ඇතමිට කුඩා ස්වාමීන් වහන්සේලා ඇතමිට බණ කියනවා, ඉන්නනි ස්වාමීන් වහන්සේට උගන්වනවා, ආරණ්‍ය වැඩ බල කරනවා, කානු කපනවා, වැසිකිලි වලවල් හරනවා, ගල් කඩනවා, ඔක්කොම කරමින් ධර්මය ප්‍රචාරය කරන විදේශ රටවලත් යනවා. අනිත් ස්වාමීන් වහන්සේලාට උදව් කරන උදේමණේකට අනිත් අවදි කන්නේවත් කරනවා. හැම දෙයක්ම කරනවා මේ එකම ගමන තුළ මේ ධර්මීය ආස්වාදයේ විඳිනයි. ඒක තමයි ධර්මයේ තියෙන ලක්ෂණය. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනි ඕන් කටයුතු කරන්නේ. ඕන් දන්නම කුසල් දුර වෙනකොට, කුසල් වැඩි වෙනකොට තමන්ගේ හිතේ තියෙන මානසික සුවය හු දන්නවා. ඒ නිසා මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය තුළ ඒ තැනත්තාගේ දිගින් දිගටම අඛණ්ඩව යෙදෙන කෙනෙක් බවට පත් වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වැඩෙනකොට ඊළඟට කවදුරටත් මේ තැනත්තා ඉදිරියට යනවා. අර පටිච්චසමුප්පාදයේ දැකීමෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව කරුණු වඩ වඩාත්ම නුවණින් විමසමින් ගැටළු දැන් සාකච්ඡා කරමින් ධර්ම දේශනා අහමින් පොතපත බලමින් මේ තැනත්තා කවදුරටත් යනකොට ඔහුට සතර රිද්ධිපාදයේ වැඩෙනවා. තමන්ගේ මේ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා, සමෘද්ධිමත් කර ගැනීම සඳහා ඒ තැනැත්තාගේ ළඟ තවත් කරුණු හතරක් වැඩෙනවා. ඒ මොනවද? ඒ තමයි සතර විද්‍යපාද, ඡන්ද, චිත්ත, විරිය, විමර්ශනා කියන. ලොකු ඡන්දයක්, ලොකු කැමැත්තක් ඇති වෙනවා. මේ හතරේ පිනුතුන් ලක්ෂණය තමයි හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. සම්මා දිට්ඨියාවකින් හොඳ පැත්තට යන්න. මිත්‍යා දිට්ඨියාවකින් ඒ වගේම කැමැත්ත, කාම ඡන්දයට අනිත් හානි කරන්න ඒකටත් කැමැත්ත ඒ වගේම ඇති වෙනවා. වීරියත් ඒකට ඇති වෙනවා. ඒ නිසා ඍද්ධි පාදයක් හොඳ පැත්තට එක්ක ගියොත් හොඳ දේවල් යන්නේ. නරක පැත්තට එක්ක ගියොත් ඒ වගේ වේගෙම නරක පැත්තට යනවා. ඒ නිසා මේ ඍද්ධි පාදවලින් තමන්ගේ ආධ්‍යාත්මික අභිලාෂ සමෘද්ධිමත් කරගන්න හේතු වන කරුණු සඵල වෙන්නේ තමන්ගේ දැක්ම, තමන්ගේ විෂන් එක නිවැරදි වුණොත්. එතකොට ඡන්දයක් කැමැත්තක් නිතරම තියනනේ මම කොහොම හරි මේ ඉක්මනට මේ ධර්ම මාර්ගයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියන කැමැත්තක් තියෙනවා. ඔබ තේරේ ගාථා කියවෙද්දී ඔබට ඇතමිට ආනන්ද ලැබේ. සමහර රහතන් වහන්සේලා කියනවා අනේ මං කවදනම් මම වැස්සට දෙමි රහතන් වහන්සේලා ගිය පාර දිගේ පාත්‍රයක් අරගෙන නිකලෙස් සිටින් මම කවදනම් පින්න පාතේ වඩින්නද කියලා කල්පනා කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනා කරනවා අනේ ඒ රහතන් වහන්සේලා ගියා වගේ මං කවදනම් අහසින් වඩින්නද? ගංගා ඇලදොල ගස් ආදිය ඇඟෙන් ස්පර්ශ නොවේ මම අහසින් කවදනම් වඩින්නද කියලා අහනවා. ඒ වගේ ප්‍රාර්ථනා කරමින් ඒව තමයි සිහින. ඇතැම් වෙන ආධ්‍යාත්මික ගමනක ඉන්න කෙනාගේ සිහින තියෙනවා. අනේ මං කවදනම් ලෝකයේ භාෂා කීපකින් මම බණ කියන්නද? අනේ ලෝකේ ඉන්න අධර්මික රජවරු මම ධර්ම දේශනා කළ කවදනම් මං සම්මා දෘෂ්ටියට පත් කරන්නද? අනේ ලෝකයේ දුක ලෙඩ දුක් වලින් ආර්ථික දුෂ්කරතා වලින් යුත ආදී දුකින් මිනිසුන්ට මම මේ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන කවදනම් මේ මිනිසුන්ට මං උදව් කරන්නද කියලා සිහින මවනවා. ආධ්‍යාත්මික ගමන යන කෙනා ඔහුගේ සිහිනයක ඔබේ සිහිනය සාමාන්‍ය පුද්ගලෝ කිහිප දෙනෙකුට සීමා වෙච්ච ප්‍රාර්ථනා නෙවෙයි තියෙන්නේ. මුළු විශ්වයේම ප්‍රජාව කෙරෙහි ඔහු මානව දයාවෙන් පුළුල් නැක්මකින් කටයුතු කරනවා. ඇයි ඒක හේතුව? ඔහු දකිනවා මේ විශ්වයේ හැම සත්‍යයක්ම අතේ කාරණා භවවලදී තමන්ට අම්ම තාත්ත වෙලා කෙරෙන් දහදියෙන් තමම පෝෂණය කරපු අයයි මේ විශ්වයේම ඉන්නේ කියලා ඔහු දකිනවා. සාමාන්‍ය කෙනෙක් මගේ සාන් පුරුෂයාට අම්මට තාත්තට දරුවන්ට මොනගුරු මිනිබිරියන්ට සලකන්න ඕන කියලා ඉන්න ලෝකෙක මේ ශ්‍රාවකයා වෙනතුනේ මහා පුළුල් දැක්මකින් මුළු විශ්වයම මුළු ප්‍රජාවම මානව ප්‍රජාව විතරක් නෙවෙයි මුළු සත්ත්ව ප්‍රජාවම තමගේ අතීත දෙමව්පියන් දරුවන්සේ ඒ හැම දිනා කිරීම මෙත් සිතින් බලනවා. ඒ අයට මේ ධර්මයෙන් ලබා දෙන්න පුළුවන් උපරිම වාසිය ලබා දෙන්නට මේ තැනත්තා ක්‍රියා කරනවා. එනිසා මේ ධර්ම මාර්ගය යන ලොකු ඡන්දය ලොකු කැමැත්තක් හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි විරිය දැඩි වීර්යයක් ඔහුගේ ඇති වෙනවා. ඒ වීර්ය සාමාන්‍ය වීර්යයක් නෙවෙයි. ඇතැම්මිට නිදිවරහගෙන දුක් විඳගෙන නිර්ආහාරව විවිධ විදිහේ පීඩාවන් මැද්දේ වුණත් ඉදිරියට යන්න පුළුවන් විදිහේ වීර්යයක් ඔහුගේ හට ගන්නවා. ඒ වගේම ඡන්ද චිත්ත කියන්නේ එක සිටිවිල යෙදෙනවා. විරිය කියන්නේ වීරිය. විමර්ශා කියන්නේ නිතරම තමන් යන්නේ නියම මගද කියලා විමසමින් යන්නේ. දැන් අපි නොගියපු පාරක අලුතෙන් යනකොට තැනකට අපි නිතරම බලනවා හරි පාත්‍යෙන් යන්නේ හැරිච්ච තැන හරිද? ඩිරෙක්ෂන් එක හරිද කිය කිය විටින් විට අපි මගදී බලනවනේ. ඇතැමිට එක ලේන් එකක් මාරු වෙච්ච ගමන් ඇතැමිට වෙනත් පැත්තකට යන්නේ නේ. ඒ නිසා අපි නිතරම බලනවා දැන් යන පැත්ත හරිද කියලා. අන්න ඒ වගේ තමයි මේ ආධ්‍යාත්මික ගමනින් එක නිතරම බලනවා. තමන්ගේ දැන් සංකල්පය දිහා අඩු වෙන මාර්ගයකදී ඉන්නේ. තමන්ගේ නාම රූප දෙක හොඳටම ප්‍රකට වෙනවද? ස්කන්ධ පංචකයේ සමුදේවය දකින විදිහ තමන් හරිද? ඒ වගේම තමන් ඇතන ඡන්ද දෙකට වැටිලා ඉන්නේ. අර මජ්ජේ සූත්‍රයේ කියපු විදිහට අන්තවලට තමන් සම්බන්ධ වෙලාද? ඒ හැම පැත්තෙම නොමග යන පැති ගැන නිතර නොවන විමසමින් ඒවට නොවැටෙන විදියට ධර්මදේශනා ශ්‍රවණය කරමින් කල්‍යාණ මිත්‍රයන් සමග ඇසුරු කරමින් ධර්මටි කාරණා ධර්මය සමග සාකච්ඡා කරමින් නිතරම තමන්ගේ ඩිරෙක්ෂන් එක නිවැරදි පැත්තට යා ફોකස් කරනවා, ඔරියන්ට් කරනවා. මේක තමයි විමර්ශා කියලා කියන්නේ. එතකොට ඡන්ද කැමැත්ත චිත්ත කියන්නේ සිත යෙදවීම, විරිය කියන්නේ වීර්යය, විමර්ශා කියන්නේ විමසුන් නුවණ. මෙන්න මේ හතර ඍද්ධි පාද මේව තමයි මාර්ග පාද කකුල් වගේ හරියට තමන්ගේ බලාපොරොත්තුව ගෝල් එක achieve කරන්න තියෙන හරියට පාරවල් වගේ පාදයන් වගේ තමන්ට තියෙන ක්‍රෝධ වගේ හරියට මේ ගමන යන්නේ. මේ හතරක් එන්න එනම දිවිනවා. මේ කරුණු වලින් තමයි ටිකෙන් ගෙදරට යනකොට එතනත් ආයතන නවතින්නේ නැහැ පින්නතුනි. එතනත් ආගේ ළඟ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඉන්ද්‍රිය කියන්නේ ජීවිතයේ ප්‍රමුඛත්වය ලැබෙන කාරණා. ඉන්ද්‍රිය කෙනෙකුගේ තේරුම අධිපති කියන එක, ප්‍රධානයි කියන එක, මූලිකයි කියන එක. තමගේ ජීවිතයේ මූලිකත්වය ලැබෙන ස්ථාන හතරක් තියෙනවා. ඒ මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. තමන්ගේ දිනචරියාවෙහි දවසට වැඩි වේලාවක් තමන්ගේ හිත යෙදෙන්නේ මෙන්න මේ පහත් එක්ක. තමන් කරන හැම දෙයකම දෙයක් සමගම මෙන්න මේ පහට මූලිකත්වයේ දීලා තමයි වැඩ කරන්නේ. මොනවද මේ පහ? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය, උන්වහන්සේගේ ධර්මයේ සාහත ධම කෙරෙහි තියෙන විශ්වාසනියක්ද? ඒක නිතරම මූලිකේ තියෙනවා. ඒ වගේම මේ ධර්ම වීර්යයෙන් රකින්න ඕනේ කියලා. අර ශ්‍රද්ධාව ඇතිවීමත් එක්කම ධර්මයේ සඳහන් වෙනවා තමන්ගේ හම මස් නහර ඇට ඇට මිදුළු කරා මේ වීර්යය ගමන් කරනවායි කියලා. මම කොහොම හරි ඉක්මනට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා දැඩි වීර්යයක් මේ තැනත්තාගේ ඇති වෙනවා. ඇයි ඒ? ඔව් දන්නවා මේ ලබාගත් අවස්ථාව ඉතාම දුර්ලභ අවස්ථාවක්. අපිට අනිත්‍යයේ අඩුපාඩුකම් බලන කාලයක් නැහැ. අනිත්‍යයේ විවේචන කරන්න කියලා අපහැලාවක් අපිට නෑ. අපි අවුරුදු 500ක් විතර ජීවත් වුණා නම් පුළුවන් ඒවා කර කර ඉන්න. අපි මේ ඊටාම ටික කාලයක් ජීවත් වෙන්නේ. ඒක එක කාලයක් තමයි කායික මානසිකව නිරෝගී වෙන්නේ ඊටාම ටික කාලයක්. ඒ නිසා ඒ කාලය තුන අපිට අනිත්‍යය කළ නොකළ දේ ගැන අපිට බලන්න වෙලාවක් නෑ. අපිට ඉක්මනටම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න වෙනවා. මොකද අපිට වටිනාම දේ කාලය. හොඳ නුවණ දැනගෙන තුනි ධර්ම මාර්ගයේ ඉන්න අය අනිත් අයගේ වැරදි විවේචනය කරන අඩුයි. ඇතැම් විට කෙනෙක් අඩුපාඩුවක් කතා කරලා පුද්ගල සංඥාව බැහැර වෙන විදිහට තමයි කතා කරන්නේ. අනේ මේ වරද නොකර හිටියේ නම් මේ දුක එන්නේ නැහැනේ. ඒ විදිහට තමයි කතා කරන්නේ. පුද්ගල සංඥාව අඩු වෙන විදිහට තමයි පුද්ගලට නෙවෙයි දෝෂ ආරෝපණය කරන්නේ. ඒ හේතුඵල දේ අදාළ කරගෙනයි කතා කරන්නේ. විශේෂයෙන් පේනනේ සමාජගත ජීවිතයේදී යම් කෙනෙක් අනිත්‍යයේ වැඩි අඩුපාඩුකම් හොයන අඩු වෙනා සමාජයේදී එයට හුඟක් ගරු කරනවා. දැන් විහාරස්ථාන වලට ණය ගැන වුණත් ඇතැම් විට බලන්නේ අනිත්‍යයේ අඩුපාඩු හොයන අඩු කෙනෙක් නම් එයට හුඟක් අය කැමති. ඒ නිසා පින්නතුනේ ඇති වෙන්නේ ධර්මඥානයත් එක්ක. ඒ නිසා අපි පින්නතුනේ නිතරම අනිත්‍යයේ අඩුවක් දැක්කත් කරුණාවෙන් පුළුවන් නම් යාටම කියනවා මිසක් නැති තැන් වල අපි විවේචනය කරන්න යන්නේ නැහැ. That reminded me what something in my career. Gudakala interview that man interview kiya me langa di. Gudakala dana prashne tamai conflict resolution. How do you manage conflicts? Ek gudakala dahanne people's managers lage, that is leaders lage. Managers lage, managers who manage people. Ek wala gudakala conflict resolution ahana kota ek attarna mama kiyala balaga hondama uttare thama swanna deshana kare. Eken ekata kiyenawa don't look at the person as just look at the issue. Don't be biased to either party, but just try to address the issue. If you try to address the people, then the conflict getting worse. So the best way to resolve that conflict is to just focus on the issue. Then Ramana Sadesana Sarava again. At the moment, complex management kiyana den aluthma subject ekak hadenna. Then oy international relationship wage aluthma subject ekak thamai. ඒක සිංහලෙන් කියන්නේ ගැටළු නිරාකරණය කිරීම කියලා. ඒ නිසා විශේෂයෙන් ආයතන ප්‍රධානීන්ගෙ තුල වෙනම ස්කිල් එකක් විදිහට දිනු කරනවා. ඒක අවශ්‍ය වෙනවා විශේෂයෙන් පුද්ගලයාට කොහොමද අඩුපාඩුවක් තිබෙද්දී ඔහුට ඒක කියලා දෙන්නේ, ඔහු නියම පැත්තට ඔරියන්ට් කරන්නේ කොහොමද කියලා පෙන්වලා දෙනවා. ඇතැම් පුද්ගලයට බැන්නොත් ඔහු ඇතැම්ට වරද තිබුණත් ඔහු හදාගන්න කැමති නැහැ. ඔහුගේ අඩුපාඩුව කිව්වොත් ඔහු තේරුම් ගන්නවා ඇත්තටම. ඒක කියන විදියක් තියෙනවා, කියන වෙලාවක් තියෙනවා, කියන ශෛලියක් තියෙනවා. ඒ වගේ කරුණු සියල්ලක්ම බලන තමයි ගැටු නිරාකරණය කියන්නේ. ඉතින් බුදුදහම තුල ඇත්තම පිනතුනේ මේ හැම කරුණක්ම සඳහන් වෙනවා ඉතාම පැහැදිලිව. ඉතින් අපි ඇත්තෙන්ම පොහොව විට අපෙන් අඩුපාඩු සම් වෙන්නේ. ඇතැම් විට අපි අනිත් අය හරියට හඳුනාගන්නේ නැත්තේ බුදුදහමේ තියෙන සමහර කරුණු වාක්‍ය ගැඹුරට අධ්‍යයනය නොකරපු නිසා. ඒ නිසා අපට ඇතැම් විට අපේ ජීවිත කාලය තුළ හම් වෙච්ච හොඳ කල්‍යාණ මිත්‍රයන් ඉන්නවා. හොඳ සත්පුරුෂයන් ඉන්නවා. ඒ බොහෝ දෙනා අපට කරේ දකින හැම මොහොතකම අඩුපාඩුවක් පෙන්වලා දෙන එකදලි. ඒ තමයි හොඳම කල්‍යාණ මිත්‍ර කෙනෙකුනේ. ඉතින් ඇත්තම ධර්ම මාර්ගයේ ඉඳීදී තියෙන ලොකුම වාසියක් තමයි අපට කල්‍යාණ මිත්‍රයන් සිටීම. ඒ කල්‍යාණ මිත්‍රයන්ගේ ලක්ෂණය තමයි අපේ ගැන අගය කරන ගති අඩුයි. ඇප්‍රීෂিয়েට් කරන ගති අඩුයි. බොහෝ විට ඒ අය අපේ අනතුරට පත් වෙන තියෙන අවස්ථා කලින්ම දැනගෙන ඒව පෙන්නලා අපි වැවගේ මුදවන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි යන පැත්ත වැරදිනා අපි හොඳ පැත්තකට ඒගොල්ලෝ යොමු කරනවා. අපි ඇත්තමද සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තා, ඩිග්‍රියක් කරා, ওই පාඨමාලාවට වඩා මේක හොඳයි කියලා ඒ පැත්තට යොමු කරනවා. ඒක තමයි නියම කල්‍යාණ මිත්‍රයන්ගේ ලක්ෂණය. විශේෂයෙන් කියනතුනි. දැන් අපි ඇත්තමද සාමිනාන්තකේ අවුරුදු 80ක 85ක 90ක සාමින වහන්සේ කෙනෙක් හම්බුණාම අපි අහනවා සාමින වහන්ස මගේ වයසේ කාලේ නම් සාමින වහන්ස දැන් ඉන්නේ සාමින වහන්ස කොයි වගේ දේවල් නැහැ කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා අනේ උන්නාන්ස මම ඒ කාලේ කරපු මොඩ වැඩ නම් කරන්නේ නැහැ, මම ඉක්මනටම ධර්මයේ හැසිරෙනවා භාවනා කරනවා, මම ඒකට තමයි වැඩිපුරම කාලය ගත කරන්නේ, මේ අනවශ්‍ය දේවල් කරන්නේ නැහැ කියලා. අන්නේ වගේ පිළිතුනේ වියපත් කෙනෙක් හම්බුනාම ඒ ඇඟෙන් අහන්නේ ඇගේ අත්දැකීම. ඒක හරිම වටිනවා. එතකොට ඒ ඇයි අවුරුදු 80 කෙනෙක් නම් අපිට අවුරුදු 40 45 50 අපිට ඒ අත්දැකීම ටික සියල්ලක්ම අඩු වයසකින් බලන්න පුළුවන්. ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම තමන් කිසියම් සබ්ජෙක්ට් එකක නම් ඉන්නේ ඒ සබ්ජෙක්ට් එකට අදාළ ඩොක්ටරේට්ස් 10ක විතර රිසර්ච් අරගෙන කියවන්න පුළුවන්. අලුතෙන්ම කරපු මෑ තම කාලේ කරපු. එතකොට තමන්ගේ දැනුම වාදීන වෙනවා. දැන් අපිත් ඇතැම්මිට අපේ ෆීල්ඩ් එකේ සමහර ඒ වගේ මාස්ටර් ඩිග්‍රීස් වල ડોක්ටරේට්ස් වල ඇතැම්මිට ක්‍රෙඩිට් කරපු කොපිස් අරන් එනවා. ඒකට ඇතැම්මිට කියවනවා. ඇතැම්මිට ඒක නැත්නම් මුළු ජීවිත කාලයම ලබපු අත්දැකීම් ටික තමයි අර රිසර්ච් එකේ ඉදිරිපත් කළේ තියෙන්නේ. ඇතැම්මිට ඒ මතය වෙනස්ල දැන් අලුත් රිසර්ච් එකකින් ඊට වඩා අලුත් දේවල් කියනවා. ඉතින් පිනුතුනේ මෙන්න මේ අත්දැකීම් අපිට හුඟක් වටිනවා අපේ ජීවිතේ සඵල කරගන්න. විශේෂයෙන් ධර්මයේ තුලින් දෙන්නේ. ඒ ධර්මයේ අධ්‍යක්ෂණය කියන උතුමන්ගේ අසුර අපිට හුඟක්ම ලොකු උපකාරයක් කරන මේ ධර්ම මාර්ගයදී සමහර අය පේනතමේ අපට වඩා ඇතැමිට වයසෙන් අඩුයි. දැන් අපි සමහර ස්වාමීන් වහන්සේගේ බණ අහනවා ඇතැමිට අපේ වයසෙන් භාගයක් විතර ඇති වයසේ හඳුනනවා. නමුත් අපි හුඟක් බණ අහනවා. මොකද ඇතැමිට අපට වඩා හොඳට මේ කරුණ විවිධ පැතිවලින් එයා විස්තර කරනවා, හොඳට පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා පේනතන කෙනෙක්ගේ වටින්නේ කායික වයස නෙවෙයි, කෙනෙකුගේ තියෙන ස්පිරිචුවල් ඒජ් එකක් තියෙනවා, ආධ්‍යාත්මික වයසක්. අනේ ආධ්‍යාත්මික වයසෙන් සමහර අය ඉදිරියෙන් ඉන්නේ කායික වයස අඩු වුණාට. ඒ නිසා වෙනතින අපට ධන මාර්ගයේදී මෙන්න මේ අධ්‍යක්ෂණය ටික ඉතාම වැදගත් වෙනවා. ඉතින් අපි කතා කළේ මෙන්න මේ අධිපති ධර්ම ගැන, ඉන්ද්‍රිය ධර්ම, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පහ අපේ දෛනික ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නේ. අපේ සිත, කය, වචනේ වැඩිපුර යෙදෙන්නේ මෙන්න මේ කර්ම පාට අදාළව. එක පැත්තකින් බුදුහාමුදුරෝ උන්වහන්සේගේ ධර්මයේ සංගරත්නය කිරීම බලවත් ශ්‍රද්ධාවක්, ප්‍රසාදයක් නිතරම තමන්ගේ ඇඟටම ඇවිල්ලා තියෙනවා. ඒ තුලින්ම දැඩි වීරියක් හට ගන්නවා. ඒ අතර දැන් සතිපට්ඨානයේ සමස් සඵල වෙමින් ඒ සතියේ ඉන්ද්‍රිය ධර්මයන් බවට වර්ධනය වෙනවා. අර මුලින් සාමාන්‍ය සම්මා සතියෙන් පටන් ගත්තු කෙනා, සාමාන්‍ය සතිපට්ඨානයෙන් පටන් ගත්තු කෙනා මෙතෙන් එනකොට ඊට වඩා හොඳ දුර ගමනක් ගිහිල්ලා, ලොකු දුර ගමනක් ගිහිල්ලා දැන් ඒක නැත්තම් හොඳට දැන් ශාප් වෙලා තියෙන යාගේ. දැන් යාට සතිය ඉන්ද්‍රිය ධර්මයක් විදිහට වැඩෙනවා. යා කලින්ට වඩා මුවා කැපවීමෙන් මේ සතිය තුළ ඉන්නවා. සතර සතිපට්ඨානෙ තුළ ඉන්නවා. ඊළඟට සමාධිය එන්න එන්නම සිතේ සමාධිමත් බව වැඩි. කොමන හෝ කමඨණක් භාවිත කරමින් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ වගේ කමඨාන් භාවිත කරමින් ඔහු ටිකෙන් ටික හිත සමාධිමත් කරන කාලය වැඩි කරනවා. ඇතැම් විට ඉඳගෙන කරන භාවනාව විතරක් නෙවෙයි සතර ඉරියව්වෙදීම කරන්න පුළුවන් භාවනා හඳුනාගෙන, දැන් බුදුගුණ භාවනා ගත්තා, මරණාසුදේ ගත්තා, පටිපෝල මනසකාරය ගත්තා, ඒ වගේම ආහාරයේ පටිපෝල සංඥාව, මේ වගේ බොහෝ කමඨයන් තියෙනවා කියනසනි. එක නිශ්චිත ඉරියව්වක් කියලා නැහැ. අපිට ඕනම ඉරියව්ව කරන්න පුළුවන්. ඉතින් තමන් හැතෙමිට වාහනේ යනකොට වුණත් තමන් හොඳ කුසල අරමුණක දිගින් දිගටම තමන්ගේ හිත පවත්වා ගන්නට තමන් දක්ෂ වෙනවා. සමාධිමත් භාවය තුළ ඒ වගේම ඒ හිත සමාධිමත් වෙන, ඒ හිත පිරිසිදු වෙන හැම මොහොතකම මේ දැනත් ආ බලන්න මොකද? හැම මොහොතේම අනිත්‍යතාවය බලනවා. හැම මොහොතේම තමන්ගේ හිත මුල් වෙලා රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනව නේද? හැම මොහොතේම තමන්ගේ මේ ආධ්‍යාත්මික ලෝකය තමන් උපදවාගෙන ඇතිවන නිරුද්ධ වෙන ලෝකයක් නේද? මේ දිගින් දිගටම සංතතිකව පැවතෙන දෙයක් නෙවෙයි නේද මේ ලෝකේ තියෙන එක තමන්ට පේනවා. එහෙම පේනකොට තමන් ඇසුරු කරන ගැන අනේ යා කලින් නම් හරි හොඳයි නිතරම කතා කරනවා, දැන් නම් එච්චර කතා කරන්නේ නැහැ කියලා තමන් දුක් වෙන්නේ නැහැ. ඇයි දිගින් දිගටම එකම විදියට පවතින ලෝකයක් වෙවත් නැහැ. ඒ වගේ මේ ලෝකයක් වෙන තුනි අපේ හිත විසින් මේ මොහොතේ අපි නිර්මාණය කරගන්න ලෝකයක් තියෙනවා. ඒ නිසා හැම මොහොතේම හටගන්න නිරුද්ධ වෙන ලෝකයක් නම් තියෙන්නේ. එමනි ලෝකයන් තුළ පිනතුනි නිශ්චිත ස්ථිර පුද්ගලයන් හෝ අධ්‍යක්ෂයන් ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මෙතෙන්දී පිනතුනි පටලවා ගන්න එපා. ඔබ කරන රැකියා ස්ථානයකින් යම් යම් කටයුතු වල වෘත්තීන් වල දිගින් දිගටම කරන දේවල් ඇති. ඔබ ඉන්සූරන්ස් එක දාන වෙන්න පුළුවන්. යම් යම් දේවල් ඔබ කරන දේවල් තියෙනවා. ඒව දිගටම කරන තමයි සාමාන්‍ය සත්‍ය අනුව. ඒවත් අනිත්‍ය කියලා බලලා ඒව ඉන්සූරන්ස් නොදාගෙන යන්න එපා. ඒව දිගටම කරන්න. මේ සම්මුති ලෝකයේ තුන අපි ප්‍රායෝගික ජීවිත ගත කරමින් තමයි මේ යන්නේ. ඒ සම්මුති ලෝකයේ තුල අපි ඉඳින්නේ ආධ්‍යාත්මික ලෝකයේ තුල අපි වෙනම ඉහළ අධ්‍යක්ෂකක අපි ඉන්නේ. අපි ඇතැම් විට දකිනවා අම්මා තාත්තා කුඩා දරුවොත් එක්ක සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන්නේ කියන්නේ අම්මා තාත්තා සෙල්ලම් කරනවා කියලා අපි කියන්නේ නැහැ. බාහිර බලන කෙනෙකුට අම්මා තාත්තා තර සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරනවා වගේ තමයි පේන්නේ. නමුත් ඒ අම්මා තාත්තා මානසික වශයෙන් ඉහළ ලෝකෙක ඉන්නේ. ඒ වගේ තමයි අපි ජීවත් වෙන කාලේ සාමාන්‍ය ලෝකයේත් එක්ක අපි කඩේට යනවා බඩු ගන්නත් යනවා. සාමාන්‍ය කෙනා නම් ක්‍රීඩ දෙකේ අපි තේවේගෙන් යනවා. අනිත් කෙනා 75ට යනවා නම් අපි ඇදගෙන 78ට යනවා අපි. එහෙම යන ගමන් තමයි වෙනතුනේ මේ ධර්මය තුලත් අපි හැසිරෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බෑ මේ අහිම කෙනෙක්ද කියලා. නමුත් ආධ්‍යාත්මික ව්‍යාය සම්පූර්ණ වෙනස් පොද්ගලෙක්. හැබැයි ඉතින් කලින් පවත්වපු විදිය සම්බන්ධ කාමනම් ඒ විදියට මන කෙනෙක් එක්ක පවත්වන්න අමාරුයි සමහර වෙලාවලදී. මොකද මොහු විවේකයට බර වීමත් එක්කම මොහුගේ අත්දැකීම්, මොහුගේ රස විඳීම්, මොහු සතුටු වෙන පැත්ත වෙනස්. හැබැයි ඒකෙන් අනිත්‍යය විවේචනය කරන්නවත් අනිත්‍යයත් එක්ක අමනාප වෙන්නවත් යන්නේ නැහැ. අනිත්‍යගේ සතුටට බාධා කරන්නේ නැහැ. අනිත්‍යගේ ලෝකෙට හානියක් කරන්නේ නැහැ. දැන් ඔබ දන්නව හත්තිගාම ඔබ සූත්‍රයෙන් අහලා තියෙනවනේ. අර පොග්ග ගෘහපතියා බුදුහාමරන්ගෙන් බණ අහලා ගෙදර ගියානේ. ඔහු බ්‍රහ්මචාරී ශික්ෂාපදයෙන් සමාදන් වෙන්න ඔහු පොරොන්දු වෙලා ඔහු සමාදන් වෙලා ගියේ ගෙදර. ගෙදර ගියාට පස්සේ තමන්ට ඊටේ බාරය වන්න හතර දිනාට එන්න කියලා මොකද කිව්වේ? දැන් මම ආදීනම් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ ඔබත් බ්‍රහ්මචාරී වෙන්න කියලා කිව්වද? නෑ, එයා එහෙම කිව්වේ නෑ. එයා කිව්වා මම ආදීනම් බ්‍රහ්මචාරී, ඒ නිසා ඔබෙන් කවුරු කැමති නම් විවාහ වෙන්න කැමති කෙනෙක් කියන්න මම එයා ගමන් කරලා දෙන්නම්. කවුරු කැමති නම් මේ ගෙදර විඳගෙන තින්කම් කරන්න ඒ කෙනාට ඒක කරන්න පුළුවන්. කවුරු කැමති නම් නැවත අම්මා තාත්තා ඉන්න තැනට යන්න ඒත් කියන්න මම ගෙදරට එක්කන් ගිහලා ඉවසන්නම් කියලා. මෙන්න මේක තමයි පින්නතුනේ ආධ්‍යාත්මික ලෝකයේ ඉදිරියට යන කෙනාගේ තියෙන ලක්ෂණය. එනිසා මෙන්න මේ විදියට ඒක නැත්තා අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට ඔහුගේ ජීවිතයේ ප්‍රමුඛත්වයේ ඒ කාරණා ලැබෙනකොට ඔහු අනිත්‍යය සමග ගැටෙන්න යන්නේ නැහැ. මොකද ඔහුට ගැටෙන එක පාඩුවක්. මොකද ඔහු අකුසල දහම් දුරු කරමින් කුසල දහම් වඩන කෙනෙක් හැටියට ඔහුට අනිත්‍යක ගැටෙන තරම් පුද්ගලයක් හමු වෙන්නේ නැහැ. අනිත් කෙනෙක් සමඟ විවේචනය කරන්න පුළුවන්. අනිත්‍යය තමන් ගැන ගුණකතන කියන්න පුළුවන්. ගුණකතන කියනකොට ඔහුට ගානක්වත් නැහැ. ඇයි? තමන්ගේ ගුණ ඊටාම පොඩ්ඩක් දැනගෙන තමයි ඒ කට්ටිය ගුණගතන කරන්නේ. ඉතින් සතුටුනේ දෙයක් නෙදී නෑ. සමාජය තමන් ගැන විවේචනය කරනවා. තමන් ගැන වැරදිව තේරුම් අරගෙන වැරදි විදිහට විවේචනය කරනවා. ඒ විවේචනය කරන්නයි කලේ තමන්ට ඒක අදාළ නෑ. තමන්ට දොස් කියන්න පුළුවන් කෙනෙක් වරදවා තේරුම් අරගෙන. එතකොට තමන්ට ඒක අදාළ නැත්නම් තමන් හිත නරක කරගන්න ඕනේ. ඒ කියන දේ ඇත්ත දෙයක් නම් ඒ විවේචනේ තමන්ගේ අඩුවක් තියෙනවා නම් තමන් තේරුම් ගන්නවා අප මේක මගේ අඩුවක් මම හදා ගන්නවා කියලා. මෙන්න මේක තමයි පින්නතුනි ආධ්‍යාත්මික ගමන යන කෙනෙකුගේ තියෙනවන ලක්ෂණය. එනිසා ඔව් ශ්‍රද්ධාවෙන් ඉදිරියෙන් ඉන්නේ. ඔව් වීරියෙන් සතිමත් බවෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉදිරියෙන් ඉන්නේ. මේ විනිත්‍ය ධර්ම විදියට ජීවිතය තුළ දවසේ වැඩි කාල කරාසියක් තුළ ඔහු ඉන්නේ මෙන්න මේ වපසරිය තුළ ඉන්නේ. ඔහු කොතන ගියත් මේ කාරණාත් එක්කයි ඉන්නේ. තමන්ට බුදුහාඳුරන්ට ධර්මයට සංඝයාට ගෞරව කරන තැනක් ලැබුණොත් ඔහු හැම තැනදී මේකේ සිද්ධ කරනවා. ඇතැම් විට තමන් කඩේකට යනවා නම් රෙස්ටෝරන්ට් එකකට යනවා නම් එතන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩලා හිටියොත් තමන් ඇතැම් විට තමන්ගේ තියෙන දානයක් දෙන්න හොඳයි කියලා ඒ වෙලේ දානය පූජා කරන අවස්ථා තියෙනවා. මගේ තොටේදී වුණා ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කොත් අපිට මොන ගැහෙලා තියෙනවා සමහර ගම්වල යනකොට සමහර පොඩි ළමයි ඉස්කෝලේ යන ළමයි ඉන්දිර ධර්ම වඩන්නේ නැහැ. නමුත් ඉතින් ඒ ළමයි දැක්කම දුවලා වෙලම දෙනවා. පින්තුනි අර ශ්‍රද්ධාව නිසා ඉතින් අපිට හැම තැනක්ම පින්කම් කරගන්න තියෙන අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාව අපි මගේ හැරගන්න හොඳ නැහැ. හැම තැනදීම ශ්‍රද්ධාව දිනු කරගන්න, වීරිය දිනු කරගන්න, සතිමත් බවේ පිටලා ඉන්න, හිත සමාධිමත් කරගන්න, ස්කන්ධ පංචකයේ සමුදේ වැටෙන්න හැම තැනක්ම තමන්ට භාවනා ශාලාවක්, ධර්ම ශාලාවක් කරගන්නට ඕන. සක්මන් මළුවක් කරගන්නට ඕන. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම වැඩීමත් එක්කම එතනත් ආයතනින් නවතින්නේ නැහැ. තවදුරටත් ඉදිරියට යනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා. අරටත් වඩා ශක්තිමත් වෙනවා. ඔහුගේ මහා බලයක් බවට පත් වෙනවා. ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බල කියලා අර සාමාන්‍ය ශ්‍රද්ධාවෙන් වීරියෙන් පටන් ගත්තු කෙනාගේවා දැන් තවදුරටත් තීව්‍ර වෙලා ශක්තිමත් වෙනවා. ඒව බල ධර්ම බවට පත් වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි ටිකෙන් ටික මේ ධම්මගේ ඉදිරියට යෑමේ තියෙන ලක්ෂණය. එතකොට අර කලින්ටත් වඩා කාලයක් මේ සඳහා තමන් කාලය කැප කරනවා. හැබැයි මේ කාලය කැප කළා කියලා පින්නතුනි බය වෙන්න එපා. ඔබ ඉදෙන දාතන රැකිරක්ෂා, ඥාතිගේ යුතුයම්, දරුවන්ගේ යුතුයම් ගේතර වැඩපළ ඒ වඩු වෙන්නේ නැහැ. ඒව දැනටත් වඩා කලබලයක් නැතුව සම්වරශීලීව තමන් කරනවා. වෙනද පින්නතුනි ඔබට සතුට තිබුණේ ඒ වැඩේ කළා ඉවරුණාට පස්සේ. එනිසානේ අපි ඉක්මනට වැඩ කරන්න සාඩු ඉක්මනට වැඩ එක කළා අද කොහොමදගෙන එනෝනේ. දැන් කොහොමද? දැන් පින්නතුනි වැඩේ කළා ඉවර වෙන්නේ සතුට. වැඩේ කරද්දිම තමයි සතුට තියෙන්නේ. යම් කිසි කෙනෙක් කියනවා නම් පින්නතුනි මම දැන් කරන මේ වැඩ ටික කළා ඉවරවට පස්සේ සතුට තියෙන්නේ කියලා. ඒ කෙනා සතුට විඳින කෙනෙක් නෙවෙයි. සතුට සොයන කෙනෙක් බවට පත් වෙන මුළු ජීවිත කාලෙම. දැන් අවදාස් සතුට විඳින කෙනෙක් නෙවෙයි. එනිසා පින්නතුනි මේ කරන වැඩ ටික කරද්දිම අපි ජීවිතේ සතුට විඳින අය බවට පත් වෙනට ඕන. වැඩ ටික ඔක්කොම කළා ඉවර වෙලා නිවන් දැක හොයන කවුරුත් ලෝකේ නැහැ. නිවන් දැක කට්ටිය වැඩ කරද්දිම නැත්තම් වැඩ කරද්දිම මගදී ටිකක් නවත්තලා ඉවර තමයි කළේ. වැඩ ටිකෙන් ඔක්කොම නිදහස් වෙලා දරුවන්ගෙන් මොනබුරු මිනිවිරියන්ගෙන් ඔක්කොම නිදහස් වෙලා කාලයක් එන්න ඇවිල්ලා අපිට ධර්මයේ හැසිරෙන කාලය, විවේකය, නිරෝගී බව, ශක්තිය අපිට ඒ කාලෙට ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි සමන්තින් ළඟම ඥාතීන් එක්කම හැකිතාක් දුරට මේ ධම්මාවතේ ඉදිරියට යන්නට බලන්න දෙන්න දෙනවා. ඒක තමයි අපි මේ ජීවිතෙන් ලබාගත්තු වටිනාම දේ බවට පත් වෙන්නේ. එනිසා දැන් මෙයාගේ ළඟ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කරුණු බල ධර්ම හැටියට තවදුරටත් ප්‍රයත්න කරනවා. ඊළඟට පින්නතුනේ තවත් දැනගොට දැන් ඒ කරුණම තවත් ශක්තිමත් වෙලා බෝධි අංගයන් බවට පත් වෙනවා. බොඥාංග වෙනවා. ඒ කියන්නේ අර මුලින් සතිපට්ඨානේ පටන් ගත්ත සතිය ඒ සතිය ඉන්ද්‍රිය ධර්මයක් වෙලා බල ධර්මයක් වෙලා දැන් බෝධි අංගයක් වඩපත් වෙලා අවබෝධයේදී කොටසක් වඩපත් වෙනවා. සති සම්බොඥාන්නේ ධම්ම විදියේ සම්බොඥාන්නේ ධර්මයේ නිතර විමසීම සිහි කිරීම. ස්කන්ධ ධාතු ආයතන නාම රූප විඥාන මේව නිතර නිතර මනසින් විමසල බලන්නේ තමයි එයාගේ සිහින ලෝකය. එයාගේ ඇත්තම සිහිනයක් කියවට හේන දකින එකක් නෙවෙයි. ඔහු මේ නිතර ඔහුගේ ලෝකය බවට පත් වෙන්නේ මේක. ඔහු යන හැම ගමනකදී අනේ මේ ඇස මේ මොහොතේ පහළ වෙච්ච එකක් නේද? දැන් මගේ හිත රූපේ වැටගත්ත නේද? ඒ රූපේ මේ මොහොතේ ඇසට අනුව නිර්මාණය වෙච්ච එකක් නේද? ඒ විඥාණය එතනම නිරුද්ධ වෙලා දැන් මේ මානසින් නේද මම හඳුනාගත්තේ කිය කිය. මේ කරුණ බල බල තමයි චින්තාමය ප්‍රඥාවෙන් මෙතනට ආන්නේ. ධම්මවිදේ කියන්නේ මේකයි. විරිය සම්බොඥාන්නේ. ඒත් එක්කම දැඩි වීරියක් තව තවත් ශක්තිමත් වෙමින් ඉදිරියට යනවා. පීති සම්බොඥාන්නේ. මේ ගමන් මාගේ ඉදිරියට යනකොට ඔහුගේ නිතර සතුටක් ඇති වෙන හිතේ සන්තෝෂයක්. ඔහුට අනිත් නෑ කතා කළා හෝ නොකළා කියන කොට ආදර නැහැ. ඇයි ඔහු දැන් බාහිර යැපෙන කෙනෙක් නෙවෙයි. ඔහු තමගේම ආධ්‍යාත්මික ලෝකයේ සතුට මත යැපෙන කෙනෙක්. බාහිර කෙනෙක්ගේ මත ඔහුගේ සතුට තීරණය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ භෞතික ශරීරය මතවත් ඔහුගේ සතුට තීරණය වෙන්නේ. කොණ්ඩේ වෙනස් වුණායි කියලා, මූණේ පැහැය වෙනස් වුණායි කියලා ඔහුට ඒක එච්චර දැනෙන්නේ නැහැ. මොකද ඔහුගේ සතුට ඊට වඩා ඉහළ මට්ටමක තියෙනවා. ඔහුගේ ප්‍රීතිය වැඩි, ප්‍රීති සම්බොඥාන්ගේ, පස්සාදී සම්බොඥාන්ගේ ඔහුගේ මේ හිතට ඇති වෙච්ච ප්‍රීතිය නිසා ඔහුගේ චිත්ත චෛතසිකවල පස්සාදී සැහැල්ලු භාවයක් ඇති වෙනවා. ඒ සැහැල්ලුව තමගේ ශරීරයට දැනෙන ගන්නවා. පස්සද සම්බොඥාන්ගේ ඊළඟට සමාධි සම්බොඥාන්ගේ සමාධිමත් බව ඔහුගේ බෝධි අංගයක් බව නෙවෙයිලා ටිකෙන් ටික ධාන කරා යන කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ යන සමාධිය ධාන තුල ලබන සුවයක් සඳහාම නෙවෙයි. සමාහිතෝ වික්ඛවේ යථාභූතං අජානති කියපු ආකාරයට හිත සමාධිමත් වෙන හැම මොහොතක් තුල මේ දැනත්තා හේතුඵල ධර්මෙහි සම්බන්ධයෙන් බලනවා. ස්කන්ධ පංචකේ සමුදේ වේ ඔහු නොවනින් දක්මිනි. ඒ දකින හැම මොහොතකම ඒ තැනැත්තාට යම් සිදුවීමක් පිළිබඳව ප්‍රියතාවයක් අමුතු ප්‍රියතාවයක් ඔහුට දැනෙන්නේ නැහැ. අමුතු ගැටීමක් අප්‍රිය වහනක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඔහු දක්ෂයි වුණාම ඔහුට ප්‍රියදයක් ප්‍රිය විදිහටම බලන්නත් පුළුවන්. අප්‍රියදයක් අප්‍රිය විදිහටම බලන්නත් පුළුවන්. ඒ වගේම අප්‍රිය දෙයක් ප්‍රිය දෙයක් විදිහට බලන්නත් පුළුවන්. ඒ වගේම අප්‍රිය දෙයක් ප්‍රිය විදිහට බලන්නත් පුළුවන්. ප්‍රිය දෙයක් අප්‍රිය විදිහට බලන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔහුට ප්‍රියතාවේ අප්‍රියතාවේ දෙකම දුරබලලා උපේක්ෂාවෙන් ඉන්න ඕන නම් ඒක කරන්න පුළුවන් ඔහුට. ඔව් සම්පූර්ණයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික ලෝකය තමන්ගේ යටතට අරගෙන දැනගන්න. ඒ නිසා එතනත්ාගේ උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩෙනවා. මෙන්න මේ විදිහට පිළිතුරුයි. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බෝධියංග අවබෝධය සඳහා වූ අංගයක් බවට පත් වෙලා මුළු ජීවිතයම සක්‍රිය කරන ක්‍රියාකාරීත්වයට පත් වෙන දැන් මහා බලවේගයක් බවට පත් වෙනවා. මෙහෙම යන කෙනාගේ පිළිතුරුයි මේ කරුණු තවත් ශක්තිමත් වෙලා තමන්ගේ ශරීරයේ අංගපසංග බවට පත් වෙලා තමයි මාර්ගාංග ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ අවස්ථාවේදී සම්මා දිට්ඨි චතුරාර්ය සත්‍ය දකින එක සම්මා සංකල්ප නෙක්ඛම් සංකප්ප අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප ආදී මේවා සම්මා වාචා හොඳ වචන කතා කිරීම අර වචන වලින් නිරුද්ධ වීම දැන් බලෙන් නෙවෙයි කරන්නේ ඔහුගේ හිත බාහ්‍ය රූප පුද්ගලයන් කෙරෙහි බැස නොගන්නකොට ඔහුට අමුතුවෙන් දේශසහගත වචන නිර්මාණය වෙන්නේම නැහැ. අභ්‍යන්තරයේ පැත්ත මේව සිත්ින් සිඳිලා තියෙන්නේ. ඔහුට වරදක් කරන්න බාහිර නැඹුරු වෙන්නේම නැහැ. හරියට අසුචි ගොඩක් දැකලා අපිට බැරි වෙලාවත් අමතක වෙලාවත් අපි අතින් ගන්නවද? අරන් සාක්ෂි දා ගන්නවද? අමතක වෙලාවත් අපි කවදාවත් කරන්නේ නැහැ කියන දේව කරන්න බෑ අපිට. ඒවත් ඇඟේවත් නැහැ. අන්න ඒ වගේ තමයි මේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න සතර සතිපට්ඨානෙන් ආරම්භ වෙලා සත්‍යස් බෝධිපාරමිතේ ධර්ම බවට ගිහිල්ලා මාර්ගාංග බවට පත් වෙනකොට තමන්ගේ හිත තුළම අනිත්‍යතාවය දකින කෙනාට බාහිර කිසිම දෙයක් උට අල්ලගන්න ඉතුරු වෙන්නේ නැහැ. සම්මා වාචා සම්මා සම්මාද සම්මා ආජීව මේ සියල්ලක්ම දැහැමි අංග බවට සමස්ත ජීවිතේ පුරාම පැතිරලා තියෙනවා. ඔහුගේ ලෝකයේ සැබෑ ලෝකයක් වෙලා ඔහු ඊටාම සරල කෙනෙක් බවට පත් වෙනා. ඔහුට වසන් කරන ජීවිත දෙයක් නැහැ. ඔහු ඊටාම විවෘත ලෙස ජීවිතේ හැමතැනම නිදහසේ හැසිරී යන පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙතෙන්දී කියන කාරණයක් තමයි අට්ඨංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහං කියන කාරණයක් සඳහන් කරනවා. සේක යන වහන්සේ මඟඵලලාභී උතුමේ කරණ වටේ යුක්තයි. සේක සම්මා දිට්ඨිය, සේක සම්මා සංකල්පය ආදී වශයෙන් මේ කරණ වට විස්තර කරනවා. සේක. සේක කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා අරහත් මාර්ගයේ දක්වාන පුද්ගලයන් හත් දෙනාට කියන්නේ සේක කියලා. ඒ තැනැත්තා රකින මාර්ගාංග වලට කියන්නේ සේක සම්මා දිට්ඨිය, සේක සම්මා සංකල්පය ආදී වශයෙන් කියලා. ඒ සේක පුද්ගලයා මේ මට්ටමේ ඉඳලා ඒකේන අරහත් භාවයට පත් වෙනත් එක්කම දසංග සමන්නාගත වරහත් කියලා කියනවා. රහත් වෙනකොට අර අංග අටට අංග තව දෙකක් බෝනස් දෙයකුත් එකතු වෙනවා. ඒක බලෙන් ගන්න දෙයක් නෙවෙයි. මේ අටේ ප්‍රතිඵලයේ විදියට සම්මා ඥාන සම්මා විමුක්ති දෙක තමන්ගට ලඟා වෙනවා. පින්නතුනි දුකෙන් හට ගැනීම, නිරුද්ධ වීම සුතමේ ඥානයෙන් අසා දැනගැනීමේ පටන් ආරම්භ කරපු මේ ගමන සතර සතිපට්ඨානයෙන් පටන් අරගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් ශක්තිමත් කරගෙන සතර රීතිපාදවලින් ජයයක් ලබා ගත්තෝ මේ ආධ්‍යාත්මික ගමන් මඟ. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඔස්සේ බොජ්ජංග ධර්ම වඩමින් ඔහු මාර්ගාංග බවට පත් කරගෙන මාර්ගාංග වඩලා ඔහු නිවී සැනසෙච්ච පුද්ගලෙක් බවට පත් වෙනවා. එතනක් තාපේන තුන අවසානයේදී දෙත්තේ දෙත්තමත්タン සුතේ සුතමත්タン කියපු විදියට යමක් දකිනවා නම් ඒ දකින මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ආකාරයයි දකින්නේ. සුතේ සුතමත්タン යමක් ඇහුවා නම් අහව මොහොතේම නිරුද්ධ වෙන ලෝකයම දකින්නේ. ඕකට බාහිර ලෝකේ කිසිම දෙයක් අහු වෙන්නේ නැහැ. ඕකට මනස කියලා මේ පැත්තේ නිත්‍ය වශයෙන් ගන්න දෙයක්වත් නැහැ. ඕ සම්පූර්ණම ප්‍රඥාව මත අනිත්‍ය දුක්ඛ අනාත්ම ජීවිතේ වාට පත් කරගෙන මහා ආධ්‍යාත්මික අභ්‍යන්තර ආලෝකයක් දල්වාගෙන මේතනත්ත හැම මොහොතෙම මේ මිහි මත සැරිසරන නිදහස් පුද්ගලෙන් වාට පත් වෙනවා. පින්තුනි මේ කරුණ 37 මේ විදියට විස්තරාත්මකව දැක්වුවට මේ ධර්මන්නේ ඕනෑම කෙනෙකුට සරල මොහොතේ පටන් අන්තිම ධර්මාම ඊටාම පැහැදිලි මැප් එක බලා ගන්න පුළුවන් විදියට මේ තියෙන්නේ. හැබැයි මේ කරුණම බුදුහාඳුරෝ අවිද්‍යා සූත්‍රයේ දැක්වුවා. විද්‍යා විමුක්තිය ලැබීම කරා විද්‍යා විමුක්තිය නිවෙන්න නම් බොජ්ජංග වඩන්න ඕන. බොජ්ජංග වැඩෙන්න නම් සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. සතර සතිපට්ඨානෙ වැඩෙන්න නම් ත්‍රිවිධ සුචිතිතේ සම්පූර්ණ වෙන්නට ඕන. ත්‍රිවිධ සුචිතිතේ සම්පූර්ණ වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය තියෙන නම් සති සම්පජඤ්ඤය තියෙන්න ඕන. සති සම්පජඤ්ඤය තියෙන නම් යෝනිසෝ මනසිකාරය තියෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය තියෙන නම් ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව තියෙන නම් ධර්ම ශ්‍රවණය තියෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය ලැබෙන නම් කල්‍යාණ මිත්‍රාශ්‍රය තියෙන්න ඕන කියලා මේ එකම කරුණ 10ක් දක්වලා තියෙනවා. හැබැයි හිතන්න එපා, ප්‍රශ්න කරන්න එපා අනිත් ඒවා අමතක වුණාද කියලා. නෑ, පේනවා. අනිත් ඒවාත් නොපෙනී තියෙනවා. ඔය ඇක්සස් නැති වෙලා තියෙනවා. දැන් අපි කියමු මෙහි ඉඳන් සැක්‍රමෙන්ටෝ කරා යන්න කෙනෙක් පාරක් ඇහුවා. හොඳටම මේ පාර ගැන දන්නවා නම් විටින් විට ඔයි මගටත් ගිහිලා තියෙන කෙනෙක් නම් ඔයි ගැන මැප් එකම බලලා තියෙනවා නම් අපි කියනවා මග තැනක් දෙකක් විතරක් කියනවා. ආ 210 ෆ්‍රීවේ එකේ හැටම්ම 28ක් යන, ඊට පස්සේ 5 එකේ හැටම්ම මෙච්ච 340ක් යන, ඊට පස්සේ ගිහම ගිහිලා ඉතුරු ටික ගන්න කියලා කියනවා. එහෙම දන්නේ කෙනෙක් නම් ඇකමිටක කව ටිකක් කියන්නේ නැහැ. මෙහෙම යනකොට මෙතන හන්දියක් හම්බ වෙනවා. මෙහෙම මෙහෙම කියලා තව විස්තර කරනවා. උගාම දන්න කෙනෙකුට නම් කියනවා, "නිකටම යන්න උතුරට ඇතැම් හරතියක් ගැන ඥානවත් සැකමෙන්ට අහු වෙනවා කියන්නේ. තවත් කෙනෙකුට කියනවා කෙලින්ම යන උතුරට යනකොට හම්බෙන කෙලින්ම පෞරාණික ලොකුම නගරය තමයි සැකමෙන්ටෝ කියලා කියන්නේ. ඒ වගේ තමයි බාහිරට කිව්වේ. බාහිරට කියනවා දෙත්තේ දෙත්තමක් නැක්නම් කියලා. බාහිර මුගම් ප්‍රඥාවන්ත කෙනෙක්. බාහිර දාරුකියට පටි සම්බන්ධය කිව්වෙත් නැහැ. ආර්යසංගික මාර්ගය කිව්වෙත් නැහැ. වචන වලින් කිව්වේ නැහැ. හැබැයි දර්ශනය සම්පූර්ණ අරමත තියෙනවා. ඒ නිසා සමහර කෙනෙකුට බුදුහාමුදුරෝ අර අවිද්‍යා සූත්‍රයේ දෙන කරුණු 10 විස්තර කරනවා. සමහර කෙනෙකුට බුදුහාමුදුරෝ මේ සත්‍විස් බෝධිපාසික ධර්ම වඩන කියලා කියනවා. තවත් කෙනෙකුට බුදුහාමුදුරෝ කියනවා ඒකේ වන්නේ නැහැ. ඔබ ආර්යසංගික මාර්ගය වඩන කියලා. තවත් කෙනෙකුට බුදුහාමුදුරෝ කියන්නේ සත්‍වබෝධංග වඩන්නේ එතකොට ඔක්කොම වැඩෙනවා කියලා. තවත් කෙනෙකුට කියනවා නෑ ඔබ ඉන්ද්‍රිය ධර්ම වඩන්න. ඉන්ද්‍රිය ධර්ම පහ විතරයි වඩන්න තියෙන. එතකොට ඔක්කොම වැඩෙනවා කියලා. තවත් කෙනෙකුට කියනවා නෑ පහක් කොනේ සතර සතිපට්ඨානය තුල ඉන්න. එතකොට ඔක්කොම වැඩෙනවා කියලා. තවත් කෙනෙකුට කියනවා නෑ ඔබ සීල සමාධි ප්‍රඥා වඩන්න. ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා. තවත් කෙනෙකුට කියනවා නෑ තුනක් ඕනේ ඔයා සමථ දර්ශන වඩන්නකෝ දෙකයි වඩන්න තියෙන කියලා. තවත් කෙනෙකුට කියනවා නෑ ප්‍රඥාව නැමැති එකම ධර්මයේ වඩනකොට සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ට සියල්ලම ලක්ම වැඩෙනවා කියලා කියනවා. එනිසා එක එක තැන් අනුව ඒ ඕඩියන්ස් එක අනුව පුද්ගලයාගේ බුද්ධි මට්ටම වීරිය සතර පෙරවා වූ ඉන්ද්‍රිය ධර්ම වල ප්‍රමාණය අනුව එක එක පුද්ගලයන්ට විවිධ ස්වභාවයන් වලින් බුදුහාමුදුරු ධර්ම දේශනා කළා කියනවා. හැබැයි වෙනතුනි කොමන විදියට උන්වහන්සේ ධර්ම දේශනා කරාද දුකේ හට ගැනීම නිරුද්ධ වීම දේශනා කරපු විදිය සමානයි. පටිච්චසමුප්පාදයේ හට ගැනීම නිරුද්ධ වීම කියන මේ ක්‍රමය දුකේ හට ගැනීම නිරෝධය කියන එක ගැන පැහැදිලි දැක්මක් සමානට තියෙනට ඕන. ඒක තමයි මැප් එක. ඒක නැතුව තමන් යන්න බෑ. ඒක තමයි ආරම්භක පියවර. කල්‍යාණ මිත්‍රාස්යෙන් ශ්‍රුතමේ ඥානෙන් අපි ලබන්නේ මේක. ඒක ලබාගෙන තමයි මේ ආධ්‍යාත්මික ගමන් මගේ Taman ටික ටික ඉදිරියට යන පොදිරෙන් බාට පත් වෙන්නේ. එක් සාපේන තුනේ බුදුහාර සනාන් කරනවා වරක අරසුරෙන් දෙයකට දක්වනවා මහා සාගරයේ පතුලෙහි ඊතම් වටිනා මුතු මැණික් ආදී අනර්ග වස්තුන් තියෙනවා. ඒ නිසා තමයි අසුරයන් මහා සාගරයේ සිතනවා වාසය කරන්නේ. අන්න ඒ වගේ මේ සම්බුද්ධ ශාසනය නැවත මහා සාගර පතුලෙහි ඊතම් වටිනා මිනිරුවන් තියෙනවා. මොනවද ඒ? තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රීතිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබෝධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මෙන්න මේව තමයි සම්බුදු සසුන නැමැති මහා සාගරයේ පතුලේ තැන්පත් වෙලා තියෙන මාර්ග වූ මුතුමැණික් කියලා. ඒ නිසා පින්තුනි මේ කාලයේදී මේ වගේ මානසිකත්වයකින් ජීවත් වෙන අපේ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්ම ඔබ දක්වන්නේ ඔබේ අතීතයේ කළා වූ මහා කුසල ආනිසංසයයි ඔබ මේ ප්‍රදර්ශනය කරන්නේ. මේ ධර්මය අහන්න ලැබෙනවායි කියලා කියන්නේ ඔබට මේ ධර්ම මාර්ගය යන්නට පින වාසනාව පාරමිතා තියෙනවා කියන එකයි. ඒ නිසා පින්තුනි තමන්ගේ වීරිය තව තවත් වැඩි දියුණු කරගන්න. අනවශ්‍ය දේවල් සඳහා තමන් කාලය ගත කිරීම ටිකෙන් ටික අඩු කරගන්න. පුද්ගලයන් එක ගැටෙන ස්වභාවය අඩු කරගන්න. හැකිතාක් තමන්ට උපස්ථාන කරන්න පුළුවන් තමගේ ආම්මල තාත්තල වැඩි හිටියන් ඉන්නවනම් එයාට උපස්ථාන කළා තමන් ශක්තිය නිරෝගී භාවයේ ජවය ලබා ගන්න. ඒ වගේම තමන් එකට ඇසුරු කරන ඥාතීන්ට හිතමිතුරන්ට එකට වැඩ කරන අයට පුළුවන් තරම් උදව් කළා තමන් එයාට කල්යාණ මිත්‍රෙක් වෙන්න. ඒක තමන්ට ලොකු පහසුවක් මේ ගමන යන්න. ඒ නිසා අපට හතුරු හදාගෙන මේ ගමන යන්න බෑ. ඒ නිසා අනිත්‍යයට පුළුවන් තරම් උදව් කරමින් එයත් එක්ක යා යුතු ගමනක් තමයි අපි මේ ආධ්‍යාත්මික ගමනක් කියලා කියන්නේ. බණාත්ම වටිනා දෙයක් තියෙනවා පින්නතුනි. ධර්ම මාර්ගය යද්දී ධර්මයට කැමති කවුරු කෙනෙක් ඉන්නවා නම් එයාට ධර්මයෙන් උදව් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඉන්නාම කැමති ඔබ ආදරය කරන ඥාතියෙක් හරි යහළුවෙක් හරි ඉන්නවා නම් හැබැයි ඒ කෙනා ඔබ කියන ධ්‍යාන සෝදානම නැත්නම් ඔය සුවචවා කියන තොර නැත්නම් උදව් කරන්න බෑ. මේක කවුන්සලින් වගේ වැඩක්. කවුන්සලින් බලෙන් දෙන්න බෑනේ නේ. කවුන්සලින් දෙන්න නම් ක්ලයන්ට් කැමති වෙන්න ඕනේ. බලෙන් දෙන්න බෑ. ඒ වගේ තමයි වෙනසනේ ධර්ම මාර්ගයන්නේ. ඒකට කැමැත්තක් තියෙන කෙනෙක් කියනවා නම් ඒ හැම දිනාටම මේ ධම්ම පණිවිඩය ඔබට තේරෙන මට්ටමින් කියා දෙන්න. එයා බුද්ධාගමට අකමැති උනත් බුද්ධාගමයි කියලා කියන්න ඕනේ නැහැ. තමන් දන්න දර්ශනය කියලා කියලා දෙන්න. එහෙම හරි වෙනතුනේ කල්යාණ මිත්‍රත්වයෙන් මේ දුක නිදහස් වෙන අනිත්ට උදව් කරන්න. ඒක තමයි ලොකුම දානය. සබ්බ දානන්දාම දාන දිනක් කියන්නේ නේ. දානය මතුරින් සාමාන්‍ය දෙයක් දෙනවට වඩා ලොකුම දානය සංසතු දානයකට වඩා හිලානි සංසතියෙම දෙයක් තමයි ධර්ම දානය කියලා කියන්නේ. ඉතින් ඒ වෙනත් අපි මේ ගමනේදී ශක්තියක් කරගන්නට ඕන. ඉතින් අද මේ අපි සාකච්ඡා කළේ බුදුදහමේ නැ සියලුම වැදගත් මාතෘකා ටික. ඔව් ඇත්තමයි. දැන් මේක ගමන් මගේ ප්‍රතිඵලම තමයි ඇත්තෙම සක්කාය දිට්ඨිය ආදී නීවරණ දුරු වීම. ඇත්තෙම අපේ ජීවිතේ ඉලක්කය කරගන්නට ඕන මාර්ගඵල ලැබීමම නෙවෙයි ඇත්තෙම. අපේ ජීවිතේ ඉලක්ක කරගන්නට ඕනේ අපේ හිතගෙන දුකෙන් නිදහස් වීම. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ නොපෙනෙන නිවනකට යන්නට නෙවෙයි ඇත්තෙම. බුදුහාඳුරු ධර්ම දේශනා කරේ දැන්ට පේන දැන් අපි අත්විඳින දුකෙන් නිදහස් වෙන්න. අන්න ඒක අපේ ආසන්නම ඉලක්කය කරගන්නට ඕන. ඒ මාර්ගයෙන් යද්දී මාර්ගඵල ලැබෙනක මේක ලැබෙන සිද්ධාන්තයක්. එතකොට සෝවාන් මාර්ගයේ ඉඳන් අරහත්ත්වය දක්වාම වන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම එන්න එන්නම ශක්තිමත් වෙනවා. ඔව්. දැන් අපි ගමනක් මෙතන ඉඳන් පටන් ගත්ත මොහොතේ ඉඳන්ම දෙකම හැතැම් 100ක් යන ගමනක් නම් පළවෙනි 60 කුල්මේ ඉඳන්ම අපි ඒ ගමනට ළඟා වෙමින් ඉන්නේ, ශක්තිමත් වෙමින් ඉන්නේ. ඒක තමයි ලක්ෂණය. ඒ නිසා බුදුහාමුදුරේ කියන දේශනා කළේ පෘථග්ජන කෙනාට, සේක කෙනාට දෙදෙනාටම මේ ඉන්ද්‍රිය ධර්ම වඩන්නට ඕන. ඒ විතරක් නෙමෙයි පෘථග්ජන කෙනාට, සේක කෙනාට, අසේක කෙනාට රාතන වහන්සේ තුන්දෙනාම ස්කන්ධ පංචකයේ සමුදේවය දකින්නට ඕන කියලා. එනිසා ඒ ගමන් මගේ යෑමේ ප්‍රතිඵලයක් තමයි සෝවානාදී මාර්ගඵල කියලා කියන්නේ. හැබැයි පෘථග්ජන භූමියේ ඉඳාම අරහත්ත්වයට දක්වාම ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. බල ධර්ම වැඩෙනවා. මාර්ගාංග වැඩෙනවා. නාම රූප එන්න එන්නම ප්‍රකට වෙනවා. ඒක තමයි ලක්ෂණය. නාම රූප කියලා කියන්නේ පිටියෙන් කියනවා තමන්ගේ හිත කය දෙකට වෙන ඒ ක්‍රියාකාරීත්වයේ එන්න එන්නම ප්‍රකට වෙනවා. ප්‍රකට වෙලා එන්න එන්නම තමන්ට මේ අනිත්‍යතාවය වැටහෙන අනිත්‍යතාවයත් එක්ක මානසිකව ජීවත් වෙන කාලය එන්න එන්නම වැඩි වෙනවා. ඒක තමයි තමන් මේ ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යනවා කියලා තමන්ටම බලාගන්න පුළුවන් ලක්ෂණය. ඒ අතර විශේෂයෙන්ම නියම ධම්මගට අපි යනවා නම් යම් කෙනෙක් සෝවාන් වුණා නම් ඒ සෝවාන් වුණා කෙනා දන්න තමන් සෝවාන් වුණා කියලා. සකදාගාමි වුණා නම් සකදාගාමි වුණු කෙනා නියමිතට වුණු කෙනා දන්න තමන් ඉන්න ස්ථානය ගැන. හැබැයි ඌට තමන් මේ සත්‍යයට පත් වුණා කියලා කියන දෙයක් තමන්ට ඉතුරු වෙන්නේ නැහැ ඊට පස්සේ. අන්න ඒක තමයි ලක්ෂණය. දැන් අපි මම සෝවාන් වුණා, මම රහත් වුණා කියලා අපි කුද්ගලයක් පනව ගන්නෙම ඒ සත්‍යයට පත් නොවෙන්න නිසා. පත් වීමත් එක්කම ඌට එහෙම කියන තරම් කුද්ගලයක් ඌට පැනෙන්නේ නැහැ. ලෝකයා විසින් ඌවනේ ඌට ඌව හඳුන්වනවා. ඔහුට ලෝකයට හඳුනා දෙන්න දෙයක් නෑ. මේක තමයි ආධ්‍යාත්මික ගමනමගේ ලක්ෂණය. මොකද ඔහුට ඒක කියලා තමන්ගේ මේ පැත්තේ සංකය දෙකේ වැඩි කර ගන්නවත්, බාහිරින් කීර්තියක් සතුටක් ලබන්නවත් ඔහුට ඒ කෙලෙස් නෑ මොකද ළඟේ. ඒක තමයි ලක්ෂණය. හොඳයි, කියන දෙයක් තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එකක්ම නොටිස් කරේ මේ පස්සේ තියෙන ඒ ගෲප් එක ගුණකේ වගේ තමයි සතිය සමාධි සමීපයේ ඒ තුන හරියට ඉන්නේ. ඔව් ඇත්තෙම ඒ කරුණම තමයි වැඩෙන්නේ. ප්‍රඥාව ඇත්තෙම ওই හැම දෙයකම මධ්‍යස්ථානයේ සෙන්ටර් එක තමයි සතිය කියලා කියන්නේ. ඒ සතිය වැඩෙනවත් එක්කම අනිත් ඔක්කොම දහම් ටික වැඩෙනවා. හැබැයි නිකන් වැඩෙන්නේ නැහැ. අර චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය සහිත කරගෙන තමයි වැඩෙන්නේ. ඒ නිසා තමයි සත්‍යපට්ඨාන සූත්‍රයේ බුදුහමර දේශනා කළේ ඒ කයන ඇම්බිප්ලේ මග්ගෝ සත්තානාමිසුද්ධිය සෝක පරිද්දවන සමතික් තමයි ආදි වශයෙන් දේශනා කරන්නේ. සත්‍යංගයේ පිරිසිදු බවට, දුක් දොම්නස්සෙන් දුර වෙනට, එකම දේ වඩන කින සතිපට්ඨානය කියන්නේ. ඒකට සාමාන්‍ය සතිපට්ඨානය පටන් ගන්න කෙනා සතියේ ඉන්ද්‍රියයන් හැටියට බලධර්මයන් හැටියට බොජ්ජංගයක් විදිහට මාර්ගාංගයක් විදිහට ගෙහෙලා අසේක සම්මා සතිය කරාම ටිකෙන් ටික වර්ධනය වෙනවා. මේ එකම දේ තමයි එන්නෙම ශාප් වෙනවා. ඒක තමයි වෙන්නේ. එන්න එන්නම ඒ සඳහා තමන් යෙදෙන කාලය ඩියුරේෂන් එක වැඩි වීමක් වෙන්නේ. හරියට එකම සබ්ජෙක්ට් එකකින් අපි කියමු බැචලර්ස් ඩිග්‍රිය කරනවා, මාස්ටර් ඩිග්‍රිය කරනවා, එතැන්ම ડોක්ටරේට් එකක් කරනවා. ඒ වගේ ඒකම තවත් එන්නනවා ගැඹුරට යෑම නෙවෙයි. සරණ සත්‍යක ඕනෙන් මෙතෙන්දී ශූන්‍යතාවය කියන එක අපි තේරුම් ගන්නට ඕන. ශුඤ්ඤතෝ ලෝකෝ අරේකස්සෝ කියලා කතාව බුදුදහමේ දැක්වෙනවා. ශුඤ්ඤ කියලා කියන්නේ කිසිවක් නැහැ කියන අර්ථය නෙවෙයි. යම් කෙනෙක් කිසිවක් නැහැ නැත්කෙන් කිය කියලා හිතන ඇත්ත ඉන්නවා. ඒක වෙනම බ්‍රහ්ම ලෝකයක්. ඒකට කිසිවක් නැහැ කියලා පනවලා ඒ කිසිවක් නැහැ කියලා හිතන පුද්ගලෙක් මේ පැත්තේ ආදී ඉන්නවා. එහෙම ශුන්‍යතාවයක් නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. බුදුදහමේ කියන ශුන්‍යතාවය මොකද්ද? පරිසම්පාදයේ මතපදනම් මේ අනිත්‍යතාවය. ඒ කියන්නේ දැන් මේ සම්බ්දයක් ගත්තොත් දැන් මේ සම්බ්දේ ශූන්‍යය කියලා කියන්නේ හේතු දෙක තියෙන කොට ඇති වෙලා හේතු දෙක නැති වෙනකොට නිරුද්ධ වීමක් හැටියට දැකින එක. ඒකට ඇත නැත කියන අන්ත දෙකක් ඒකේ නැහැ. හේතු තියෙනකොට තියෙනවා, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන කතාව. ඒ දර්ශනයෙන් තමයි ශූන්‍යය කියලා කියන්නේ. එහෙම නැත්නම් බාහිර කිසිවක් නැහැ, නැත්කෙකින් කියේ නැත්කෙකින් කියලා හිතන අරෝපාචර බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. එයා මේ බාහිර කිසිවක් නැහැ කියලා පනවගෙන ඒ කිසිවක් නැහැ කියලා මෙනෙහි කරන අභ්‍යන්තර නිත්‍ය ආත්ම පුද්ගලෙක් ඇතුළත පනවාගෙන ඉන්නවා. එයා ලෝකෙ නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා බාහිර හෝ අභ්‍යන්තර කියලා හෝ වෙනම ලෝකයක් නැහැ. මේ ස්කන්ධ පංචකය ඒ එතන මොහොතම තමයි මේ තමගේ ලෝකය. තමන්ගේ සිත කය සහිතෝ මේ බඹයක් පමණ වූ ලෝකය තමයි තමන්ගේ සමස්ත ලෝකය. නැත්තම් ස්කන්ධ පංචකයම තමයි ලෝකය. මම මේ හිතනවා ධර්ම වඩන කෙනා මම ධර්මයේ මේ පැත්තේ කියලා එහෙම කරන්න බෑ. ඒ ධර්මයේ වැඩිම ප්‍රඥාව දිනු කිරීමම තමයි සමස්ත ජීවිතේම. මම යමක් හිතනවා නම් මේ වෙලාවේ මේ රූපය බලලා හිතනවා නම් ඒ හිතේම මගේ සමස්ත ජීවිතය. මේ දේ බලලා මම ප්‍රඥාවට අදාළව හිතෙන් ඉන්නවා නම් ඒ වෙලාවේ සම්පූර්ණ මගේ ජීවිතය ප්‍රඥාවත් එක්ක තියෙන්නේ. ඒ වෙලාවන් සියලුම දුකනේ නිදාසලින්නේ. ඒ අනිත්‍යතාවය හිතන මොහොතේ මගේ ළඟම ඥාතියෙක් මිය ගියත් ඒ දුක මට එන්නේ නැහැ. මට ඒක දැනගන්න පුළුවන් ආරංචි වෙනවා. දුරකථනයට අමතන්නත් පුළුවන්. ඒක අහන්නත් පුළුවන්. අහන්න කොට මේකේ හේතුඵල දහම අනිත්‍යතාවය දකිනින් ඒ පණිවිඩය තමට ගන්නත් පුළුවන්. හැබැයි අර දුක් ටික තමට එන්නේ නැහැ. තමගේ ශරීරය ගැනවත් එහෙමයි. තමගේ ශරීරය මත යැපෙන ගතිය එන්න අඩු වෙනවා. අඩු වෙලා සම්පූර්ණ ප්‍රඥාව මත තමගේ හිත පිහිටන කෙනෙක් බවට පත් වෙනවා. ඒ ප්‍රඥාව තුළ ඉන්නකම් පින්නතුනේ අපිට කායික වේදනාවක් දැනුණත් ඒකෙත් තමයි අනිත්‍යතාවය දකිනවා. ඒක මම දුක් විඳින කෙනෙක් හැටියට නෙවෙයි ස්පර්ශපත්යෙන් අඩගත්තු වේදනාවක් විදිහට විතරම දකින්නේ. ඔහුට මියගිය ඥාතීන්ගේ ලෝකයක් ඔහුට නැහැ. මියගිය කෙනෙක් සිහි වෙනකොටම ඒ සිතවිල්ලේ අනිත්‍යතාවය දකිනවා. මියගිය කෙනෙක් ඉතුරු වෙන්නේ ජීවත් වෙලා ඉන්න කෙනෙක් කන උනෝතින්. අහවල කෙනා මියගිය කියලා මම කියන්නේ. මම අහන්නේ. එයා මෙතෙක් කල අඛණ්ඩව ජීවත් වුණු කෙනෙක් ගැන කතා කරනවා. ඇත්තෙම මෙතෙක් කල අඛණ්ඩව ජීවත් වෙච්ච පුද්ගලයෙක් නිර්මාණය වුණේ නැහැ. ඒකත් මගේ අවිද්‍යාවෙන් නිර්මාණය කරගත්ත දෙයක්. ඒ නිසා අඛණ්ඩව ජීවත් වෙන පුද්ගලෙක් නැත්නම් මැරෙන පුද්ගලෙක් කොට ඉතුරු වෙන්නවත් නැහැ. මේ භෞතික ශරීරයේ විදියාමක් දකිනවා. ඒක වෙනවා. නමුත් මරණය කියන්නේ අපි මරණය කියන්නේ ඒ මරණයට නෙවෙයි ඇත්තෙම. අපි මරණය කියලා කියන්නේ මේ ශරීරයේ වෙන් වෙලා යන බවටත් මරණය කියලා කියනවා. හැබැයි අපිට වෙන්නේ ඒ ජීවත් වෙන පුද්ගලයට සාපේක්ෂව දැන් මරණය කියලා කාරණේ. හැබැයි අපේ මේ මැරිච්ච කෙනා අපේ ලෝකයන්ටම මැරිලා නැහැ. ඒකෙන් තැනැත්තා ඕන වෙලාවක සිහි කරන්න පුළුවන්. ඒ කෙනා කරපු උදව්වට මතක් කළ ඕන වෙලාවක කඩන්න පුළුවන්. ඒක නෑ බැනබුදියා සීකල ඕන නම් ආයි බැනුම අහගන්නත් පුළුවන්. විතරක් නෙවෙයි. මරණාසන්න මොහොතේ කෙනා සිහි කළා. එයාගේ කර්මය තමන්ගේ කර්මයකට සමාන්තරව යන තැනක් හම්බවෙද්දී ඒ තැනත්තා හොයාගෙන ඒ තැනත්තාගේ ආසන්නය වන ඉපදෙන්නත් පුළුවන්. එවැනි ලෝකයකට ඇත්තෙන්ම අපට භෞතික මරණයක් සිදු වුණත් අපේ මානසික ලෝකයේ සංස්කෘති ලෝකයේ අඛණ්ඩව නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතේ ලෝකේ අපේ පුද්ගලයෝ මේ කියලා නැහැ. එනිසා තමයි රාත්‍රියේ සිහින දකිනකොට නිින්දෙන්නේ. අපට මේගේ ඥාතින් සජීවී පුද්ගලයන් හැටියට පේන්නේ. මේ ගියපු පුද්ගලයෝ ආචිල සීල පරණය ඔක්කොම හිණෙන් ඉන්නෝනේ. එකම මේකේදී හම් වෙන එකට ඒ කවුරුත් මේ කියලා නැහැ. මොකද භෞතික වේකට මේ ගැත්තේ ෆයිල්ස් ඔක්කොම තියෙන ඕනෙලා ඕපන් කරන්න පුළුවන්. ඒව තාවකාලිකව තමයි ක්ලෝස් කරලා තියෙන්නේ අපි. ඒව නිත්‍ය වශයෙන් අපේ ලෝකේ තියෙනවා. එහෙම ලෝකෙක තමයි අපි සසර මේ හුඟ දොර ගමනක් මේ ඥාතින් එක්ක මේ ඇවිල්ලා ඉන්නේ. එනිසා තව දොරටත් අපි ඉදිරියට යනවා ඒ ලෝකෙම හිටියොත්. ඒ විදිහටම හොඳ කර්ම කරමින් යන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් මහලු වීම, ලෙඩ වීම, මරණත් එක්ක තමයි යන්නේ. ඒ ටිකක් බලා ගන්න ලබා ගන්න කැමති නම් ඉතින් පින්නහම කරමින් තව දොර ගමනක් යන්නත් පුළුවන්. හැබැයි ඉතින් යන අතරේදී සුභතිය විඳලා කෙනෙක් දුගති ගාමි තැනොත් අපට ලැබෙනවා. බැරි වෙනවත් කිත් නරක් වුණොත් ඉතින් පල්ලයට කැඩ වැටෙනවා. ඒක තමයි සසර ස්වභාවය. එනිසා අඩුම ගානේ පින්නතනි අපි සම්පූර්ණයෙන්ම සතරපය නිදහස් වෙන මානසිකත්වයක්වත් මේ ජීවිත කාලය තුළ අපි අනිවාර්යෙන් ඇති කර ගන්නට ඕන. මේ සම්බුද්ධ ශාසනයෙන් අපිට ලැබෙන දේ ලොකුම රැකවරණයක පින්නතුනි. ඒක තමයි පළවෙනි පියවර. තමන් කිසිදාක දුගතිගාමී වෙන කෙනෙක් වෙන්නේ නැහැ කියලා සම්පූර්ණ සහතිකයක්. ඒක තමයි පින්නතුනි නියම ඉන්ෂුරන්ස් එක. දැන් දාලා තියෙන ලයිෆ් ඉන්ෂුරන්ස් එක නෙවෙයි. නියම ඉන්ෂුරන්ස් එක තමයි තමන් කිසිදාක පල්ලෙහාට මිනිස් ලෝකයෙන් බාහිර වැටෙන්නේ නැහැ කියලා සම්පූර්ණ විශ්වාසනීයත්වයක් තමන්ට ඇති කරගන්න එක. ඒක ධර්ම තුලින් කරන්න පුළුවන් අපිට. ශ්‍රද්ධා දීන්දේ ධර්ම වැඩීමෙන් අපිට ඒක අනිවාර්යෙන් කරගන්න පුළුවන් දෙයක්. මාර්ගඵල නොලැබුවත් කෙනෙකුට මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්න පුළුවන් හැකියාවක් ධර්මයේ තුල පැහැදිලි කරනවා. හොඳයි පින්නතුනි එහෙනම් අපි කාලේ ගියානේ 5 වෙනාම. හොඳයි එහෙනම් මේ පින්නතුන් බොහෝ වේලාවක් බොහොමත්ම ඕනෑකමින් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් අද සාකච්ඡා කරපු කරුණ වලට අදාළ කෙටි විස්තරයක් මේ අත්පත්‍රිකාවේ ඔබට දීලා තියෙනවා. අද කියපු සියලුම වගේ කාරණා මේකේ කෙටියෙන් සඳහන් වෙනවා. ඒ නිසා ඔබට අහලා තවත් කියවලා මේක බලලා දැනුම දිනු කරගන්න පුළුවන්. ඉතින් මේ පින්තුන් බොහොම වාසනාවන්තයි මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ පිළිවෙත් පුරන්නට ඔබට උනන්දුව, හැකියාව, කාර්යය, විවේකයේ ශ්‍රද්ධාව මේ සියල්ලක්ම ලැබුණ වෙලාව ජීවිතේ තාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සලකන්න. ඔබ මේ ජීවිතය විතරක් නෙවෙයි සසර බොහෝ ආත්ම භාවල කරපු පින්කම්වල උස්සාහයේ ප්‍රතිඵල මේ ගන්න වෙලාව. ඒ නිසා ඒක නම් බොහොමවත් සතුට වෙන්න. ඉතින් මේ ධම්මඟ වඩන්නට, ධම්මඟ අසන්නට තව තවත් ඔබට කායික මානසික සුවපත් භාවයේ දිනු වේවා. මේ රැස් කරගන්නා උතුම් කුසල ධර්මයන්හි බලයෙන් තව තවත් චතුරාර්ය සත්‍ය අවබෝධ වී මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වඩාගෙන තමන්ගේ චිත්ත සංකානගත අවිද්‍යාදී ක්ලේශයන් දුරු කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පින්කමලානි සංසයෙන් අපනමින් මේ ජීවිත කාලය තුළ මියගේ ඥාතින් වගේම සසරගත ආත්ම භාවල යම්හා අපනමින් මියගේ ඥාති වෙත්නම් පින් අපේක්ෂාවකින් ඒ සියලුම ඥාති පුද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතින් සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ට අනුමෝදන්ව පින්නතුන් සිදු කරන සියලු දහම කටයුතු වඩා වඩාත්ම සාර්ථක කරගන්නට තමගේ පවුලේ ඥාති මිත්‍රාදීන් හැමදෙනාගේම සියලු දහම කටයුතු සපුරා ගැනීමට දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයක් සැලසේවා. විශේෂයෙන් පින්නතුන්ට මෙලෙස ලස්සනට පින්කම් කරන්නට ආවාදන සාසනා කරන විහාරවාසී ගරුතර ස්වාමීන් වහන්සේලාටත්, පින්නතුන්ට දානමාන ආදීන් අපෝපස්ථාන කරන හැම දෙනාටම මේ පින්කම ලාංසන්සෙන් නිදුක් නිරෝගී භව, දිගාචරි සම්පත්තිය, චිර ජීවනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුන් හැම දෙනාටමත් මේ උතුම් පින්කම ලාංසන්සෙන් මෙලොව ජීවිතයේ සුවපත් භාවයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොඳේ පින්නතුන් දැන් සිල් පවර්ණය කිරීම සඳහා ඔබට පංචශීලය සමාදන් වෙන්න පුළුවන්. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. තතියම්ති බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්ති ධම්මං සරණං ගච්ඡාමි. තතියම්ති සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. උදෑසන පටන් මේ මොහොත දක්වා සිදු කරගත් දාන සීල භාවනාදී සියලු පුණ්‍ය ක්‍රියාවල සීල සමාධි ප්‍රඥාදී සියලු කුසල ධර්මලාන සංසයෙන් පින තුන හැම දිනාටම මේ සම්බුද්ධ ශාසනය තුරදීම උතුම් ශ්‍රී සන්තහමේ ප්‍රතිඵල නෙලාගෙන දුකෙන් නිදහස් වීමට සියලු කායික මානසික ශක්තිය නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පංචාච නින්දුක්ඛා භයං පංචාච නිබ්බයා සෝකං පංචාච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙන්ත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තේ විනසත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.